හොඳයි හැම දිනකටම තෙරුවන් සරණයි. අපි හැම දිනම අද දවසේ දිස් පිළිගන්නවා සවන්ත සිසිල් සෝසි පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. ඉතින් අද සතියේ ඉරිදා දවසේ 2018 වර්ෂයේ ජනවාරි 14 වෙනිදා ඉතින් අද දවසේදීත් අපි එහෙමනම් ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට ආරාධනා කරමු. අද දවසේදීත් අපිට මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා තථාගත දේශනාවෙන් මිලක් ඉදිරිපත් කරන ලෙස තෙරුවන් සරණ සත්‍යත්වයට. සම්මා සම්බුද්ධ සරණයි. අපි තාම ගෞරවයෙන් අතිශයින් කෘතඥතා පුරුක අපි ශාස්ත්‍රඥ වහන්සේට තථාගතයන් වහන්සේට නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු, වන්දනා කරමු. අද ටිකක් ගැඹුරු සූත්‍රයක් තියෙන්නේ. මගේ යා යුතු නැහැ ඒ සමහර කරුණු අහලා නන්දමාන පුච්චාක්‍යන ඔය සුත්තනි පාටි පාලන වගේ එක කොටස හතන කොටස බාවාරි කියලා තාපසිට යාගේ ගුලු පාලස්තනි බුදුරජාණන් වහන්සේ ළඟට යව්වා හිතින් ප්‍රශ්න අහන්නට කියලා. යත්තහ ප්‍රශ්න වලට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුරු තමයි තියෙන්නේ. පාරායන කියන්නේ පරතරේ කියන ඒවා, පරතරේ කියන ධර්ම කාරණා යන්තු උදව් කරන. එහෙම නැත්නම් අපිට ඒක උදව් කරගන්න හොඳයි කියන ඒකට ගැළපී ඉන්න බලන්නේ කියලා පැරණිම සූත්‍ර ධර්ම භාෂාවක් තියෙන්නේ. අටක පාරායන වර්ග ගැන අනිත් තැන් වලත් කතා කරලා තියෙනවා. මේ සමහරට අහනවා භික්ෂු මහසලාගෙන් පාරායන වර්ගයේ මෙහෙම කියලා තියෙන මොකක්ද ඒකේ තේරුම කියලා. අපි හැමතිස්සෙම ගන්න දෙයක් තමයි ඉන්ද්‍රිය සංවරය, සීලය, භෝජනේ මත්තඤ්ඤතා, ජාතිරියාණියෝගේ කියන්නේ මහන්සි වෙන එක. ඉදි මරාගෙන තියා පැල කරන්න ඕන කියන ගැන සීමාවක් ඇතිව ඒ මූලික කරුණට කෙලින්ම තියන ඒක හේතු වෙනවා. අර මේ දසල සලායතන සූත්‍රයේ පැහැදිලි නැති වුණත් ඒ මහතුන් වහන්සේ ගෞරවණීය සුපටිපන්න වහන්සේ ඒක දේශනා කළා. ඒකෙන් අහුවත් අපට තේරෙනවා මේ ඇයි සීලේ අවශ්‍යතාවය කියලා. ඉන්ද්‍රියන් හය රැක ගන්න උදව් කරන නිසා තමන්ට වැටක් පැඳෙනවා. ටිකක් වෙනස්සල ඉන්න. ඒ වෙනස් වීම ඒ පදනම් පමණයි. විනාශයෙන් පදනම් පමණයි. මෙතන මේකෙදී මේ නන්දමානව ප්‍රශ්නේදී ඒ නන්දමානව කියා බුදුරජාණන් වහන්සේ අහන කතාවේදී ටිකක් ඊට වඩා ගැඹුරට යන්න ඕනේ. ගැඹුරට යන්නේ ওই මුල් හරියෙම නෙවෙයි, පසුගිය සැරේ ඉඳගත් චරණ කොටසේම නෙවෙයි. ඒ චරණෙන් එහාට ගිහිල්ලා හරියට ගෝට්ටුව හදාගන්න එක වගේ තමයි සීලය කියන්නේ. මෙතෙන්දි බෝට්ටු අයින් කරන්න කියලා කියන්නේ එහාට ගිහිල්ලා ඉවරයි. බෝට්ටු හදන්නේ නැතුව බෝට්ටුෙන් වැඩක් නැහැ කියන කතාව තේන්නේ නැතුව කෙළවරට ගිහිල්ලා ඒ ඔරුවත් අයින් කරලා ඒගොල්ලට යනවා කියන වගේ අදහසක් ඉඳලා කතා කරා. ඉතින් ඕන ගන්නට වෙනවා. ඒ නන්ද දුර්ජානන් වහන්සේකින් අහනයි බාවාරිගේ ඔක්කොම කෙටකී නන්ද වෙන ප්‍රශ්නයක් අහනවා. යහිතින් අහන්නේ සන්ති ලෝකයේ මුණ යෝයි තැන වදන්ති තයිදන් කතන්ස ඥානෝපපන්නන් වූ මුණින් වදන්ති උදාහොච්චේ ජීවිතේන උපන්න. මේ ලෝකයේ ඉන්න මුනිවරු කියලා දැන් එක ආගමකට ගන්න එපා. සේජස මහා ඍෂිවරු ඉන්න අති උතුම් ඇත්තෝ ඉන්න කොණ්ඩ සීල ඇත්තෝ කොණ්ඩ මුලට පැදපු ඇත්තෝ තියෙනවා. දැන් අලාර කාලාම එම රසිත කාල දේවල වගේ ඇත්තෝ ඒ වගේ අය ඒ ඇත්තෝ මුනිවරු කියලා ජනයා කියනවා. ඒකට අහනවා ඒ නන්ද සම්ති ලෝකේ මුණයෝ ජනවදන්ති සයිදං කතාංශ. ඒක කොහොමද වෙන්නේ? ඥානෝපපන්නං මොණින් වදාති ගාහු ජීවිතේන උපන්නං. මේ දැනුම කියන්නේ නැත්තම් දැනුම කියන්නේ පොතපතේ දැනුමම නෙවෙයි. මේ අවබෝධයෙන් එන දැනුමක් නිසා භාවනා මාර්ගයෙන් දැනුමක් නිසා ආද යත්තන්ට මුනිවරු කියන්නේ ඒ කටි අදහස් අනුවද එහෙම නැත්නම් ඒ කටි ගත කරන ජීවිතය අනුවද යත්තන් මේ ලෝකෙ මිනිසු මුනිවරු කියලා කියන්නේ සේජස්ලා කියන්නේ ඒවයි. එතකොට බුදුරජාණන් වහන්සේ කි පිළිතුර නදිත්‍ය නසුත්‍ය නිදානෙ දැනුමෙනුත් නෙවෙයි. ඒක අදහස් උදහස් අනුවත් මේ දික්ටි කියන්නේ බේ උසන්න උඩට. දික්ටිනුත් නෙවෙයි. අසුතිය දැනුමෙනුත් නෙවෙයි. නඥානේ. ඉගෙනගත්තේනුත් නෙවෙයි දැනුමෙනුත් නෙවෙයි. සීලබ්බතේ. ඒ තමන් පවරා තමන් පුරුද්දල රැකින සීලයක් ධෘතයක් නෝ ප්‍රැක්ටිස් එකක් තියෙනවා නම් භවනා කරනත් ඒකෙනුත් නෙවෙයි. මුනිද නන්ද කුසල අවස විසේනිකත්ව තමන් අනුන්ට හිංසා කරන ගතිය අයින් කරලා දාලා අනීඝ දුක් පීඩා රහිතව දුක් රහිතව කෙලෙස් නැතිව ආසා නිරාසා ආසා රහිතව චරන්තියේ යමි කැතිරෙනවා නම් තේ මොනියෝති ගුරුමි එහෙම ඇත්තන්ට තමා මුනිවරේ කියලා මා කියන්නේ. ඒතකොට අදහස් අන්තිේ ඇත්තන්ට උදාහර අදහස් තියනවා කියලත් නෙමෙයි. ඒත් විවිධ දේවල් දැන් දැන්මත් තියනවා කියලත් නෙමෙයි. විවිධ අවබෝධයන් තියනවා කියලත් නෙමෙයි. මුනිවරේ කියලා කියන්නේ. ඒත් නික්ලේසි වෙන්තෝන දේශරහිත මනසක් තියෙනතෝන ඇලුම් රහිත වෙන්තෝන එහෙම හැසිරෙනවා නම් කවුරුත් ලෝකේ එත්තන්ට තමයි මුනිවරු කියලා කියන්නේ. ආයත් නන්දහ. එතකොට මෙතෙන් දිත්තේ සුත්‍ය ඒ සීලපත වගේ දේවල් උදව් කරන්නේ නැහැ කියලා ඒ අන්තිමේදීව හලන්න ඕනේ කියන එක දැනගන්න ඕනේ. සත්‍ය අවබෝධය සිද්ධ වෙන්නේ නැතිදි කියලා. ඒක අමාරුයි හිතන්න. නමුත් ඒකෙන් තමයි වෙන්නේ. ඒ කේකි මේ සමන බ්‍රාහ්මනාසේ ලෝකේ කවුරුන් හෝ ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන් එකෙන් හාමුදුරුවරු හාමුදුරු නොවන ඇත්තු අපට දේන පසින් කියව තිත්තේන සුතේන පිබ්බදන් සුති අදහස් තමන් තියෙන අදහස් අනුවත් එවගේම දැනුම සුද්ධියක් ඇතිවෙනවා කියලා කියව. ඉතරන්නේ සීලබ්බතේන අපිවදන්තු සුද්ධි සමන් කරගෙන යන ප්‍රතිපිලිවිලා සීල මාර්ගයන් සමන්ගේ භවනා මාර්ගණු මොන හරි කරන්නේ දේනු සත්‍යබෝධ වෙනවා කියලා සුද්ධියක් තියෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් අනේක රූපේන වදන්තු සුද්ධි තයෙක් තමයි ක්‍රමවලින් සුද්ධිය තියෙනවා කියලා කියනවා. කච්චිසුතේ භගවා තත් යථාචරන්ත අතාරු ජාතිංච ජරංච මාරිස ක නිදුකානන් වහන්ස ගෞරවයෙන් බුදුහාට කියන නිදුකානන් වහන්ස උච්චාමි තන් භූමේ තමන් මේ ප්‍රශ්නේ තහන මට කියන්නේ. එතකොට මේ ලෝකේ කවුරුන් හෝ සමනේ කයි සමන නොවන කෙනෙක් කල් සත්‍ය අවබෝධය කරගත්තා නම් ඊයතු සීලේනුත් නෙවෙයි නම් වෙන විදි මෙන සීලබ්බත වලින් දෙවියනම් කොහොමද යැත්තු මේ ජාතියයි ජරාවයි අහු කරගෙන ගිහින් තියෙන්නේ. ජාතිය කියන ඒ සිදුවීමත් ජාතිය සිදුවනු මේ ජරා කියන සිදුවෙන්නේ ඒ සිදුවීමත් අහු කරගෙන ගිහින් තියෙන කොහෙද කියලා බුදුරජාණන් වහන්සේ කිය පිළිතුර. මේ කේති මේ සමන බ්‍රාහ්මනාසේ පැරණි භාෂාවක් තියෙන්නේ ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් පැවිද්දන් හරි පැවිදි වන්නන් හරි ඉන්නවා නම් කවුරුන් හෝ දිත්තේ සුතේනාපි වදන්ත සුද්ධින් එයත්තු අදහස් අනුව තමන්ට තියෙන වියුස් මතිමතාන්තර අනුවත් මෙහෙමයි සුද්ධිය තියෙන්නේ ආර්ය සිද්ධියට පත් වෙන්නේ. එහෙම නැත්නම් සීලබ්බතේන අපි වදාංචයෙන් ඒත් සීලය සහ වෘතයන්ට අනුව සුද්ධිය තියෙනවා කියලා කියනවා. අනේක රූපේන පදාර්ථ සුද්ධි. මේ තව ක්‍රම වලට සුද්ධිය පාසුද්ධිය කියන්නේ පවිත්‍ර භාවයේ අවසාන. අපි කියන්නේ ඒකට අර fulfillment එක, spiritual fulfillment එකක් තියෙනවා. නිබ්බාන කියලා කියන්නේ. මේ පංචස්කන්ධේ අයින් කරන වදානේ පංචස්කන්ධේ පවණයි තියෙන්නේ උපාදාන වෙන්නේ. එතකොට දුහාදෙන්නේ කොයි මොනේ කිසිම තේරක් සුද්ධිය කියනවා කියලා කියනවා පවිත්‍ර භාවයේ නිබ්බාන. කිංචාපි තේසත් යථාචරಂತಿ. ඊයත් කොයි විදිහට ඒතන හැසුරුණත් ඒ විදිහට අර ගුණාංග ටික තියාගෙන. නාතරින්සු ජාති ජරಂತಿ භූමි. මං කියනවා ඒත් ජාති ඉපදීම කියන සිදුවීමත් ඉපදීම නිසා සිදුවෙන ඊට පස්සේ සිදුවෙන සිදුවීම වෙන ජරාවට යෑම මේක පරණ බිබී යෑමක් කියන දෙක පහු කරගෙන ගිහිල්ලා නැහැ. ජාතිය කියන සිදුවීම එකට පහු කරගෙන ගිහිල්ලා නැහැ. මතක් වෙන්න ජාති වෙන්නේ කොහොමද? උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන බුදුහාමෙන් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ දිත්‍ය සුත සීලබ්බත විදියට සිද්ධිය තියෙනවා එක්කත් නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක නන්දාය. ජේකේ කි මේ සමන බ්‍රාහ්මනාසි. ඒ සමනයන් හරි සමන නොවන්නන් හරි දිත්තේන සුතේන දැන් ඒ වචන කිම් පුදාන අදහස් සමන් දරන අදහස් අනු එහෙම නැන්නම් දැන් සම්භාවයන් සීලේ සහ පුරුදු පුහුණු කිරීම අනු නොයකමිට සුද්ධිය තියෙනවා. උපහාන්සේ කියනවා නම් භාග්‍යතුන් වහන්සේ ඒ ඇත්තෝ මේ ඕගේ අපි දන්න ඕගේ කියලා මේ සැඩපහර මේ සංසාරයේ මේ පැවැත්ම කියන එක පහු කරගෙන ගිහිල්ලා නැත්නම් අත කෝතරහි දේවානස ලෝකේ. එහෙනම් කවුද මේ මිනිස්ස සහ මිනිස් වෙනවන්නම් සහිත මේ මහා පැවැත්ම තුල අතාරි ජාති චරන්ච මාරිස ජාත් සහ ජරා කියන දෙක පහු කරගෙන ජී කවුද? විචාමිතං භගවා බ්‍රෝහි මේතං. මම මේක අහනවා නන්ද කියන මම ඒක අහනවා භාග්‍යතුන් වහන්සේ මාට කියන්නේ කියලා. ඔන්න එතන ඔබ ඊට පස්සේ ලැබෙන පිළිතුර. නාහං සබ්බේ සමන බ්‍රාහ්මනාසේ ජාති ජරාය නියුතා බ්‍රෝමි. නන්ද මම කියන්නේ ඒ සිරුම සම බ්‍රාහ්මණයන් ජාතියෙන් ජරාවෙන් වටවිල ඉන්නවා කියලා. යේසීද දිත්තාන්ත සුතම් මුතම් වා සීලබ්බතම් වා පිපහය සම්පා. කවුරුන් හම් බුදුහාමකින් නැ නම් මං කියන්නේ ඒත් සත්‍ය අවබෝධය නොකරගෙන කියලා. ඔය ඒ ඇත්තන් අතර කවුරුන් හෝ සී දිත්‍ය සුතේ ඉඳන් අපි දන්නවනේ මොන අදහස් සුදා තමන්ගේ මතමතාන්තර තියෙන්නේ. ඒවා එක එක දේවල් අහපු ක්‍රම සීතාගතජාත් සීලබ්‍රතය ඒ ඔක්කෝම අයින් කරලා ඒ සිරුදුම් දෙම අයින් කරලා අනේක රූපම් පිපහාය සප්පන් තවත් මොනවා හරි සත්‍යාබෝධය සඳහා මාර්ගයක් අනුගමනය කරන්න ගිහිල්ලා ඒක තියාගෙන ඒකත් අයින් කරලා තණ්හා කියන ඉතිරුම ඒ තණ්හා කියන එක මුල පදයට ගන්න ඕන. ඒකත් අයින් කරලා පරිඤ්ඤාය අනාසවාසී අනාසවා ආශ්‍රව රහිත වුණොත් තමයි මේ සියල්ල දැනගෙන ආශ්‍රව සහිත වුණොත් තමයි අපි දැන් ආශ්‍රව කියනකෝ දන්නවනේ. ඊට ගලනවා ඉන්ද්‍රියන් ගැන පරිසම් නැත්තම් මනස කෙලිටෙන්න බලනවා යකි බලනවානේ අනිවාර්යෙන් ඒ කාමාසව භවාසව දිත්තාස හිමින් අපේ ඇතුළට කාන්දිය තේවේ නරා භෝග තින්නාති පුරුනේ අනිවාර්යෙන් ඒ වගේ ඇතු තම මේ සසරින් ඉතුරුනා කියලා කියන්නේ. ඒකා බිනන්දාමි වච්චි මචෝ මහේෂිනෝ සුකිත්තිතං ගෝතම නූපදීක ඊට පස්සෙ මේ බුදුහාමුදුර කියනවා බුදුහාමුදුරනේ වහන්සේ ශාල උදාර උදයක් අපිට කියලා දුන්නා. ඔබ මහසී බුදුරජාන් වහන්සේගේ දේශනෙට මම සතුටු වෙනවා. යේසීද දික්ඛං සුතං මුතං වා සීලබ්බතං වා විපහාය සබ්බං. දික්ඛේ තියෙනවා. ඒ කියන්නේ අදහස් සුදාක් දැන් අපි ගාව ගන්න ඕනේ වටුම. වෙන ආගම් වලට දාන්න එපා. පැරණ ඉන්දියාවට දාන්න එපා. දික්ඛේ තියෙනවා. සුත මුත අහපු හැටි තියෙනවා. හිතාගත්ත හැටි තියෙනවා. අපි ප්‍රැක්ටිස් කරන ක්‍රම තියෙනවා. මේ විදිහට මේ විදිහට යනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒ ඔක්කොම අන්තිමේදී අයින් කරලා ඒවා තවත් මම කෙනෙක් පාට කරන්න තියෙන වාද්‍යයක් කරගන්නතු අනේක රූපං පිපහාය සබ්බං. තවත් මොනවා හරි තණ්හාවල් තියෙනවා නම් ලං කරගත්ත જાති තියෙනවා නම් ඒවත් අයින් කරලා තණ්හාම් පරිඥායි. Tamante e del hite dævena තවදයක් ඕන නේද කියන தත්ත්වය. තව தත්ත්වයක් බව පත්තු නේද කියලා කියන්නේ කෙනෙක් අනවසවාසේ ආශ්‍රය සහිතව අහත් කුමුදු මහත්මිය මයික් එක ඔෆ් කරනවද? කුමුදු මහත්මිය මයික් එක ඔෆ් කරගන්න. ඒක තමයි ඒ අවසානයේ කියන උදාහරණ කියන මෙහෙම. ඒකට මේ විශේෂයෙන් තියෙන්නේ සීලය, සුතේ, ධර්ම, ඒ වගේ දේවල් පාවිච්චි කරනකොට මොකද ඒවා මාර්ගයට තියෙන උදව් විතරයි. ඒවයින් මගට තියෙන කැලි විතරයි. හැටියන් ඒවා තියාගෙන ඉන්නේ නැහැ කියන එක තේරෙන්න ඕනේ. ඒක මේකෙන් කියන්නේ අපි සීලය ගැන කතා කරලා ඉන්නවා. ඒ ගැන කතා කරන්න ඕන නම් මොකද ඒක නැතුව මෙතෙන් කඩිය තියන්න බෑ. නමුත් සීලය සහ වෘතේ අප ළඟ තියෙන වෘත. අප ළඟ තියෙන සීලපත ප්‍රමාණව ඒ කුංචි දූප වල හැදිච්ච ඉන්හැබිටන්ස් ලයික හිටිය ගෝත්‍රික ජනතාවක් හැටියට මේ ගෝත්‍රික ජනතාවක් කියලා හිතන්න ඕන එක්තරා ගෝත්‍රයකටයි. ඒ නිසා ඒකින් කොච්චර දුරට යනවාද කොච්චර අයින් කරන්න ඕනද කියන එක තියෙන්න ඕන. මාර්ගයටත් තව තීරණ වෙන්න වෙනවා. ඒක ජඹුරි සූත්‍රය, ජඹුරි භාෂාවයි, ජඹුරි සූත්‍රේ නන්දමා අංකිච්ච සම්මා සම්බුදු සරණයි. ධර්මය දන්නත් කතා කරන්න භාවිතයටම ඇවිල්ලා සත්‍ය අවබෝධය කරගන්න පුළුවන් දෙයක් අප ළඟම ඒ තියෙන්නේ. ඒකට අහවල් කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. සීලේ ඉන්ද්‍රිය සංවරින් තමයි ඒකේ රසෙින් දින්න පුළුවන් වෙන්නේ. අකාලික වෙන්නේ ඒකයි. ය අකාලික தත්ත්වය දැනගන්නට නම් ඉන්ද්‍රිය සංවරයේ සීලයත් එක්කම කරුණා මෛත්‍රිය තම අවබෝධ කරගන්න වෙන්නේ. තමන් තුළම අත්දැකීම සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට ඒ මහර්ෂි වූ ගෞතම බුදුරජාන් වහන්සේට নমස්කාර වේවා. පුදුසරණයි. සාදු සාදු සාදු. හොඳයි, මම ඊටම ගෞරවයෙන් චිත්‍ර මහත්මිය ආරාධනා කරනවා මේ අද සාකච්ඡා තුළකටගත් සූත්‍රය සම්බන්ධ කරගෙන අපිට තවදුරටත් උතුමින් තේරුම් ගත ආකාරය පාදා දෙන්න. එහෙනම් පුළුවන් තරම් ළඟට එන්න කතා කරන්න. Thank you. සාදු සාදු තෙරුවන් සරණයි චිත්‍ර මහත්මිය. සත්‍යත්වානේ චිත්‍ර මහත්මිය පැහැදිලි කරපු කාරණාවන් සමග සත්‍යත්වාට යමක් එකතු කරන් තියෙනවද? එතුමේ ගහඩ ටිකක් මට අරනට චුට්ටක් අඩුයි. ඒකයි මම ඔය ගැන මුකුත් කියන්නේ නැතුම එමු වෙන්නේ. ටිකක් අත්දැකීම් එන්නේ. කියන්න නම් දෙයක් නැහැ. ඔව්. ඔව්. ඉක්මනින්ම පදනම අපි බැලුවොත් ටිකක් ඒක අවබෝධ වෙයි. දුහන්දු ඒටි කිව්වේ අර බාවාරි කියන තාපසයාගේ ශිෂ්‍යන් 15 දෙනාට. ඒත් ආචින්චඤ්ඤාතන දක්වා ජීවිතච්ච බාවාරි වගේ කෙනෙක් එක්කට යන්න හදාගන්න. එතකොට ඒත් දියුණු මනස් තියෙන. එයාට බාවාරිතුමාට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්නයක් ඇවිල්ලා අහනකොට කිව්වා ඔකට පිළිතුරු දෙන්න බැරි ලෝකේ බුද්ධ කෙනෙක් කියලා පහළින් අපිට දැන් හිතන්න බලන්න අපිටත් මේක මොකක්ද එකක් තේරෙන්න නම්ත් අපිට කෙනෙක් නැහැ. අපි සතර පුරුද්ද නිසා අත්‍යවශ්‍ය අත්‍යවෝධි වුණාවල තියෙන අපිට පේන දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක කුඤ්ඤාති පේන අපි හිතමු කොහෙද ධර්මේ නැසෙන පලාත කීතිය කියලා ඈතට අපි හිතමු දැන් මේ වගේ රටක බොහොම අපි ටෙක්සාස්වල ගිය පලාතක මොකක්කරි වෙනම ධර්ම මාර්ගයක් තියෙන සත්ත්වඝාතය හිංසාව යුද්ධේ ඒවට පමණක් මේ කාමයට පමණක් යන ලෝකයක ගමක අපි ඉතිරි මට දෙනවා මෙහෙම දෙයක් කියලා තියෙනවා. ඒතර කවුරුහරි කියනවා මෙහෙම මේ බුද්ධ කියලා කෙනෙක් පහළ වෙන ඉන්දියාවේ මෙහෙම කියලා තියෙනවා කිව්වොත් එහෙම. ඒ පුරුද්දානම මට හිතෙන් ඉඳ තියෙන මොකද්ද කියුවේ? ඇයි මේක මේ අනත්ත කිව්වේ? ඇයි මේක දුක කිව්වේ? ඇයි මේ මේ රිචුවල්ස් වැඩක් නැහැ කියන්නේ? ඇයි මේ පුදු පූජා ක්‍රම වලින් යන්න බැරි? ඇයි මේ යාඥා වලින් යන්න බැරි කියලා මට හිතෙනවා. නමුත් මට දැන් ඉන්න වගේ ඒ මං ඉන්න ගෙදර අම්මා තාත්තා කියලාසේ ලොකෝම වෙන මාර්ගමක් අදහන ආගම කියන්නේ වෙනම ධර්ම මාර්ගයක්. මෙහෙම කියන්නේ ආගම කිව්වහම ඒක අපි බෙදාගෙන එහෙම නැත් වෙනම සත්‍ය අවබෝධයේ නැත්තම් මේ සසරේ සසර සූපත් කිරීම සඳහා වෙනම ක්‍රමයක් අදහන්නේ. පංචශීලයේ කියන එක ගණන් ගන්නෙම නේ නීත්‍යන කුලව දෙකක් විතර අගය කරන ඉතරයි. ඊතර කුල තියෙන ජාති අගය කරන. රටේ නීතියන් ෆෙඩරල් ලෝ එකට අනුව. ඒතකොට නමුත් ඉතිරි මොකක්වත් ගණන් ගන්න නැතු ඉන්න තත්ත්වෙ ඉන්නවා නම් මට මේ බුද්ධ කියන මුනිවරයා මෙහෙම දෙයක් කිව්වා කියලා හිතනකොට මට හිතන ජාති. ඊට සමානව අර බාවාරි වගේ උතුම් සත්‍යබෝධයේ සඳහා මුළු ජීවිතේම කැප කරලා ඒ වගේම දැනුමෙන් අවබෝධයෙන් පරිපූර්ණ වෙච්ච ගෝලෝටිකෙකුත් ඉඳලා ඒත් අන්තරන් කියන බුද්ධ කෙනෙක් ඉන්නවා. ඒතුට ඒත් හොයාගෙන ප්‍රශ්න පන්ටින් අහන්නත් එපා කියලා අහන්නගෙන මානසික ඉස්සර. එතකොටයි උත්තර දෙන්නේ. ඒ තත්ත්වය ඉඳලා ගත්තහම සමා තේරෙන්නේ ඒ බාවාරික ගෝලේ පත් වෙලා ඒ ප්‍රශ්නේ ඇහුවොත් අර ගෞතම බුදුජානක මහසී ඉදිරියට ගිහිල්ලා අපි නිකන් කෝගි මෙරුවාට පතර යන්නේ දෙ. අපි නිකන් හිටියට මහේශාක්‍ය කියලා දැන් අපි හිතන හොඳ බෞද්ධයල බුදු අනකට යන නිකන් කලාමේදී එක ආලෝකයේදී. එතකොට බුදුහාමුදුරු මෙතෙන්දී ඊයත්තන් තමයි කියන්නේ මේ මොකද්ද මේ වෙන්න ඕනේ කියලා. ඒතර දැන් අපිට කියන්න ඕන තත්ත්වෙ ඉන්නේ කියලා. බුදුහාම තිස්සෙන් කියන්නේ අර අපි ඉගෙන ගත්ත මතකද සීල සම්පන්න සුත්ත කියලා එක. සත්පුරුෂයන්ගේ උදව්වෙන් සද්ධාත්ම ශ්‍රවණය පිරිනමනවා. ධර්ම හොඳට ඇහෙන්න පටන් ගත්තහම සද්ධාව පිරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ. බුදුහාරු කියනකොට දැන් අපිට වෙනම විදිහට මැවෙන්න ඕන පණ ඇති උදුවරේ අපත් පිරිනමන පැවත් නැත්තම් මේකට කිට්ටු වෙන්නේ නැහැ. නැත්තම් අපි තාම හෙළ බෞද්ධයෙක් හැටියටමයි මෙතෙන් දැන හදා ආර්ය ශ්‍රාවකෙක් නොවේ. සද්ධා පරිපූර්ණ යෝනිසෝ මනසිකාරය. ඒ සද්ධාව පිරෙනකොට මං හොයනවා ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය. මගේ කියලා දෙන්නේ බුදුහාරු මොනවද කිව්වේ මං ධර්මය හුවා මං කල්පනා කරලා බලනවා යෝනිසෝ මනසිකාර කරනවා දුක ඇති වෙන්නේ මොකෙන්ද දැන් උපත් සම්පාදික කියනක හරි හේතුඵල ධර්මතාවන මේ ඉන්ද්‍රිය සංවරේ නැත්නම් සීලේ කැඩෙනවා සීලේ කැඩෙනොත් මට සමාධියක් නැහැ මට හැමතිස්සෙම සීල විචිකිච්ඡාව තියෙනවා මගේ ආධ්‍යාත්මය මට චෝදනා කරනවා ඒ නිසා ඒ යෝනිසෝ මනසිකාරය පිරීම ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය නිසා සති සම්පජාණයෙන් පටන් ගන්නවා. ওই සති සම්පජාණය කියන්නේ තාම අවශ්‍ය හැම නැතත් අදිගානේ බොහෝ ක්‍රියාවලී ශරීරයෙන් සොලවන හැටි ක්‍රියාත්මක කරන හැටි ශරීරයේ චලනය කරන හැටි ගැන අවබෝධයක් තියෙන්න ඕන පූර්ණ නාම රූප වශයෙන් ඒ අවබෝධයේ බයෙන්ටිෆයි නාම රූප කියන වචන දෙකට හිතේ සහ ශරීරයේ භෞතික ශරීරයක සහ මනෝ කියන දේ චලනයක් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒ සති සම්පජඤ්ඤයෙන් ආවහම එතකොට තේරෙනවා සති සම්පජඤ්ඤම් පරිපූර්ණං ඉන්ද්‍රිය සංවරං පරිපූර්ණං. දැන් ඒකෝ ඉන්ද්‍රිය සංවරය දැන් මට බලහත්කාරකමක් මනසට කරනවා නේ මගේ මනස මගේ ඉන්ද්‍රියන් ඉල්ලාසන තව රූපෝන තව සද්දෝන තව ස්පර්ශෝන තව කණ්ඩෝන තව හොඳට ඉන්න ඕන ඉල්ලනවා තව ඒ ඉල්ලන එක සහනම් කරාම ඇතුලේ අවුලක් ඇති වෙනවා අර සති සම්පජානින් කිච්චම් මේ නාම රූප දෙක දැක්කහම මේක නේද වෙන්නේ කියලා හිතනවා ඉන්ද්‍රිය සංවරය පිරෙන්න පටන් ගන්නවා. මොකද අර භවංග කියන චිත්ත ස්වභාවය පිළිබඳව සම්බන්ධන භවංග චිත්ත ස්වභාවය කැමති හුදෙකලා නිදහස් ප්‍රභාසවර සිටින්න. දෙකෝ ගත් වෙලාවට දේශය රාගයක් පිරිවහ ගන්න හදන්නේ ඒක අවශ්‍යතාවය නැත්නම් ඒක බරක් ඇතුළේ තිබුණා. ඒක වෙන ක්‍රමයකින් නැත්නම් ඉන්ද්‍රියන් පිනවල ඒක කරන්නේ. ඒතර ඉන්ද්‍රිය සංවරෝ පරිපූර්ණෝ තීරි සුචරිතානි පරිපූර්ණේ. දැන් නොතනෙ වැඩිගත් සම වෙන්නේ ඉන්ද්‍රිය සංවරය. අර ශරීරය සහ වචන සහ මනස අනුන්ට සමන්ට කරදර සඳහා විශේෂයෙන් අනුන්ට කරදර සඳහා පාවිච්චි කරන්න නැති වෙන්න ඕන. ඒ අවබෝධය තීන සුචරිතානි පරිපූර්ණානි චත්තාරු සතිපට්ඨානි. ඒක පුරුදු නම් සත්‍ය සතිපට්ඨාන නෝ. දැන් අර කලින් තියෙනවා තියෙන නිසා. චත්තාරු සතිපට්ඨාන පරිපූර්ණ සත්‍යබුද්ධං. ඒක සත්‍යබුද්ධංග පිළිඳ පටන් ගන්නවා. දැන් මේ කවත් පොරෙද වෙන්නේ මේ ධර්ම සාකච්ඡාව කියලා. ඔයි කෑම උයනකොට ඔය ලොන්ඩ්‍රි කරනකොට බෝධි වටේ ඇවිදිනකොට නෙවෙයි සෑය වටේ යනකොට නෙවෙයි නෑ නළුම් මල් අරගෙන යනකොට නෙවෙයි ලොන්ඩ්‍රි කරනකොට නාන කාමරේ සුද්ධ කරනකොට දත්ම දෙනකොට හැලි වලන් හොදනකොට ඩිෂ්වෝෂර් එක කියලා දානකොට රෙදි වලනකොට සපත්තු සෙරෙප් දානකොට එළුම් අයන් කරනකොට කාර් එක ස්ටාර්ට් කරනකොට ඔය හැම එකේදී මේ සිද්ධ වෙන්නේ ඒක පන්සලකට දාන්න එපා ආරාමයකට දාන්න එපා බුද්ධ ගයාවට දාන්න එපා සිරිමා බෝධියට දාන්න එපා බුද්ධ ගයාවේ විජ්ජකූට පර්වතේ නෙවෙයි භවාරිත අපශාලංග නෙවෙයි මා හුදු තනි යුනිට් එකක් කියලා තේරෙන මේ මම කියන එක ආයේ මේ යුනිට් එක විශ්වයේ මේ යුනිවර්ස් එකේ මේ සෞරග්‍රහ මණ්ඩලෙ මේ මම යුනිට් එක නෑ කොතන. මේ මා පාවිච්චි කරන දිව වෙන කොතනක කාටවත් නෑ. මේ මුළු විශ්වයෙන් බැලුව. ඉරට බෑ මා විදින හතෙමි දින්න. ඉරු විශාල එකක්. මගේ දිවි කියන්නේ දුවිල්ල. ඉන්සම් මේ යුනිට් එක වෙනම තියනවා නම් යුනිට් එක මා විශ්ින්න බැලිය යුතුයි. ඒ යුනිට් එක බලන්න සතිය තියෙනවා. ඒක තමයි ධම්මාදාසයේ හැඩපත වෙන්නේ. ඒතො සත්‍යබුද්ධංගේ පරිපූර්ණ විඥා විමුක්තිය පරිපූර්ණයි. විඥාව සහ විද්‍යාව සහ විමුක්තිය කියන්නේ සම්පූර්ණ වෙන්න පටන් ගන්න කොහෙද? මේ මේක තුල, මේ පොදිය තුල, මේ පුතුජන කියලා හිතන්නේ ගුලිය තුල. මේ ධර්ම ධර්මය කියලා හිතන්නේ මේ ගුලිය තුල, මේ පංචස්කන්ධ ගොඩ තුල. මේ පැකේජ් එක. ඒක සිද්ධ වෙනවා. කාටවත් පවරන්නේ නැහැ. කිසි කෙනෙකුට පවරන්නේ නැහැ. මේක වගේ කිම තමම ගන්න. අනුන් කිව්වට පරේවචනාචෝ අන්චනික් අපි හොඳ නැහැ කිව්වට හොඳ නැහැ වෙන්නේ නැහැ. මේ පරේවචනා මොණි මොණිවරෙක් වෙන්නේ නැහැ මේ ශබ්ද පාවිච්චි කරන්නේ. මිනිස්සු කියන අරයා මොණි මෙයා මොණි කියලා. නමුත් මොණි වෙන්නේ මෙන්න මේ මාර්ගයෙන්. සීලයෙන් නෙවෙයි ප්‍රතේන් නෙවෙයි පාවිච්චි කරන ක්‍රමවලින් නෙවෙයි. අවලාගි ක්‍රමෙන් නෙවෙයි මෙයාගි ක්‍රමෙන් නෙවෙයි හැම එකක් අරගෙන පජ්ජේන කටේන අත්තන තමන්ට පාඩක් තිබීම හැදෙන. ඒ චෝතනිච්චයගෙන කෘතඥතාවයේ ඒ දහම් ඉගෙන ගත්ත තැන්ගෙන ලොකු කෘතඥතාවයක් තියෙනවා. සමහරට බුදුපහන පත්තු කරනකොට බුදුපහන තරන්නේ සංඝං සරණං ගච්ඡාන් කියලා මතක් වෙන ගිහි පැවිදි ඔක්කොම සුපටිපන්න නම් ඒ ඇත්තම කෘතඥතාව පුරුක සිහිපත් කරනවා. ඉතින් ඒකට තමයි මේ බුදුහාම කියන්න හදන්නේ. සිත් නැත්තම් පාවිච්චි කරන සීලයෙන්වත් ක්‍රමයෙන්වත් වෙන මාධ්‍යයකින්වත් නෙවෙයි වෙන්නේ. ඒ කොයි වෙලාවක හරි එක අහලාන්න වෙනවා. මගේ සහතික ඔක්කෝ පුච්චල දාන්න වෙනවා. හැම සහතිකයක් ඒ අන්තිමේදී F එකයි D එකයි A plus ඔක්කොම වැඩක් නැති වෙලා. මොහොතේ පරිසම්පන්නතාවය ගැන මතක් කළා ටික බොමුද වචන අනිත් කල්යාණ මිත්‍රයන් කතා කරන බුදුසසුන තථාගතයන් වහන්සේ ඇසිරිමත් තීර්ථමයන් වහන්සේට පුරුකාත්ම වූ නමස්කාර කරමි. උසර්ණ සතිත්වනි බ්‍රුණ මහත්මය තෙරුවන් මේ සතිත්වනි දොසිල් දනට මම සූත්‍රයේ හොඳටම තේරෙන කියලා තමයි දේවල් කොහොමද තේරෙන සත්‍ය තමයි ලොකු දෙයක් නෑ ක්‍රෝඩ විස්තර කියන්නේ මහාන ප්‍රශ්නේ කොට නෑ මේකේ තේරෙන කම දෙය තමයි සාමාන්‍යයෙන් මතලෙන් දසර පොඩි අසනී දැක්කේ තමයි ගිය එහෙ කියන්නේ ලොකු සිංහල බේස් ගන්න ගියේ ඉංග්‍රීසි බේස් වල හොඳුම් නැති නිසා ඒක දෙතන දෙකියුගේ මට ඉස්සරහම මේ බෙහෙත් බොන්න කලින් බඩවිලේක කරන්නේ බඩවිලේක කරලා ඇසේ තියෙන දෙවලින් කරලා තමයි බෙහෙත් ගන්න කොටම අහන්නේ කියන වසෙන්නේ අපි හැම ලකුවට මේ මොකද මානසික ලකුවට මේ කැම වැඩි කැම අනුභව කරාද කියන ප්‍රශ්නය ආවා මේ බල විදේක කරන්න තර. එසියා කිව්වේ මම කියන ප්‍රශ්නයක් ආවා එහෙම මොන කැම කියවත් මොන කැම කියවත් අන්තිමේ තියෙන අස්සේ ජලව එතන තියෙන කිමි. ඒකේ තියෙන හොඳ හරියට සොගුණක් පස්සේ ඉතුරු වෙන ජලව තමයි දෙන එක අයින් කරේ නැත්තම් අස්තරදාන හොඳ බෙහෙත් අහන්නේ නැහැ කියන එක තමයි තේරෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒක එහෙම කරා පස්සේ දැන් මා යම් කිසි නිෂ්පාදක සූමින නැත්නම් පරිසෝයා කියන තේරුම ඒක බෙහෙත් ගන්නකොට එහෙම දෙනකොට තේරෙන මේ කොච්චර හොඳ ක්‍රමයක්ද කියලා තේරෙනවා. එහෙම තේන බෑ. ඒ වගේ අර මට තේරෙන එතනදී අපි ඔළුව විරේක කරගන්න ක්‍රමයක් තියෙන එකින් ගන්න නැති අසුරුණෙන් පස්සේ ඒක පස්සේ අසුචි කරලා තියෙනවා වගේ ඇඟේ ඉතුරු වෙනවා වගේ ඔලුවේ තැපේ ඉතුරු වෙනවා වගේත් එමා ඉතුරු වෙනවා ඇති නේද කියලා හිතුණා මට ඒ අවස්ථාවේ. ඒව සහින් කරගත්තේ නැත්නම් අපිට අර ඉස්සරහට අර ඉතන දීමු කර ගන්න එක හැරි එහෙම මට හිතේ තියෙන දේවල් දීමු කරගෙන හොඳ තැනකට දෙදී සම්පූර්ණ හොඳ කර ගන්න පුළුවන් ඕකට මේක ඕකෙන් උඩට වෙන්න පුළුවන් හොඳ ඒ සුත්‍රෙම තමයිට එන්න අවස්ථාවයන් වලට පස්සෙන් දෙයට තියව නැද්ද කියලා මට ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඉතින් බොහොම සින්නේ මම මේ උගකාරී කොලින්ස් මේ අහන මට අර පාවිච්චි කරන මෙතන සාකච්ඡා වලින් බැරුව කියලා සේන මාඥා කියලා කරත් එහෙම ඉතින් කොන්ටිනියු අර පාවිච්චි කරා පිට යම් කිසි දේවල් කොහොමද සීල හැදී ආරක්ෂා කරගන්නේ කියලා අර සේන මාඥා කියලා තිබ්බාද මොයි බලන්නේ කොහොමද ලිපුනේ කොහොමද ඒ අරගෙන තියෙන එකේ ලොකු ප්‍රයෝජනක් තියෙන එක සාමාන්‍යයෙන් මෙතනත් මම කරන්නේ ඉතින් අර බෙහෙත් ගන්නවා වගේ දේවල් තමයි කරන්නේ ඒක ඉතිරියෙන් කර කර බෙහෙත් අරන් යන තාමලේ දෙස් නැස්තරට සුවේලා නැසත් යම් කිසි සුවයක් වගේ හත් තේන තේපස තිරන්තරනේ බ්‍රුණුවාද නේ මම සත්‍යත්වයන් වෙන බ්‍රුණුවාර්ණයේ හොඳ උදාහරණිකුත් කිව්වා ඒක සම්බන්ධ කරගෙන මේ සත්‍යත්වයන්ේ මම දැන් තමන්ට උපමා මේ සත්‍ය අවබෝධය සඳහා උපකාර කරගත්තා වූ මේ ධර්මයේ සහ තමන්ගේ ඒ නිවෘති දැක්ම වැනි දේවල් ලුත් ඉවත් කරන්න ඕනේ කියන ඒ ඉවත් කරන්න ඕනේ කියන වචනේ ගැන මම අහන්නේ ඉවත් කරන්න ඕනේ කමක් නැත්නම් ඒක ඒ සත්‍ය අවබෝධය සමග එහෙම දෙයක් නෑ නේද ඉවත් වීමක් නේ ඒක ඒක ඉවත් වීමක් බියම් සිද්ධ වෙනව නේද කියන දේ ඒ කියන්නේ ඒ සත්‍ය අවබෝධය කියන්නේ මේකද ඒක නේද කියලා හිතනවා ඒ කියන්නේ නැත්තක්මනේ තියෙන්නේ කියලා තේරෙන්නේ කිදමක් නැහැ කියනම දෙන්නේ. එතකොට අතරින්න දෙයක් නැහැ කියන අර්ථෙම ඉන්නේ කිඹෙම නැතිවමක් සිදු වෙනවාද කියන දේ ඔළුවට ආව මම සත්‍යවන්නේ බුදුන් වහන්සේ යොමු කරපු කාරණා පිළිබඳව සත්‍යතුමට යොමු වෙන. දුද්දසර්ණයි දවල් කොහෙ දැන් බුදුහාම උදාහරණයක් කියන්නේ දැන් සත්‍යනේ මුත්‍යක් දැන් මොනවද කියන්නේ මේ ඒ හැලි බලන් හදන ඇත්තෝය පෝරුන් දාලා පිච්චන හොඳට පිච්චන සත්‍ය පාට වෙනකොට ඒ අඬුවකින් අල්ලලා ඒ කාලෙත් තේදලී අඬුවක් තියෙනවා ඒකින් අල්ලලා අර වැඩි ගුඩේ තියෙනවා ඉතිපත් ඒක රස්නේ ටික වෙලාවක් යනවා ඒකේ ඒක් විතර ගියම තමයි සම්පූර්ණයෙන් ඒකේ නිවිල යන්නේ. නිවුණාට පස්සේ තමයි අර ගන්න කුච්චන වල මාහිරයක් කරනවා නම් කරන්නේ. බුදුහාමුදුර දෙන්නේ කියන්නේ ඒ වගේ මේක තේරුම් ගත්තට පස්සේ අවශ්‍යනේ තියෙනවා ඊට පස්සේ. අර ෆෑන් එකක් ඕෆ් කළා තායි ටික වෙලාවක් හැරිනවා වගේ. ඒ වගේ තියෙනවා ඊට පස්සේ ඒක හිම නිවිල යනවා. ඒ වගේ අර මේ දැන් අර ඔය විරේකයක් කළා උස්තිමා කිය ඇතුලේ තව જાතිය වමියා දැන් ඒ තියෙන ඉන්ද්‍රියනේ තමාශය සහ ජීර්ණ පද්ධතිය තියෙන තෙතෙන්දී මේ සුද්ධ කරන්න හදාන ඒ තියෙන જાති දැන් ඒ වාත එකේ උරාගත්තේවා අභාවේ තැන්පත් වෙලා තියෙනවා ප්‍රැන්ටිස් එකේ තැන්පත් වෙලා තියෙන ඒ වගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට ගැළපෙන දියොතනහම අර අමාශය කියන එක ආපහු එකේ වෙන ඊට වෙන තැන්පත් කරගන්න හදනවා. ප්‍රැන්ටිස් එක ආයේ ග්ලූකෝස් වර්ග වෙනස් විදිහක තැන්පත් කරන්න හදනවා. ඒ පහේ වෙන විදිහකට එන්න හදනවා. ඉතින් ඒක නමුත් අර විරේකේ කරනවා කියන එකෙන් වෙන්නේ ඒ තියෙනක අයින් කළා ඒ දොස්තර මහත්තයා ඉතිටි අවශ්‍යිතේදා ඒ වගේ දෙයක් තමයි අර ඇඩික්ෂන් කියන අපුරුදු දැන් අපි හිතමු පානාති පාතා කර කර ඒක පුරුදු කරලා තියෙනවා නම් ඒක අයින් කරන්නට එකක් තමයි මේ පානාතිපාත පටිගත කියන්නේ ඒ වගේ. ඉතින් ඒ වගේ එක එකට ගැළපෙන ක්‍රම තියෙනවා. මේ විදිහට කෙරෙන්න ඕනේ. ඒකෙන් නැයින් වෙන්න ඕන. එතකොට ඒක තමයි විරේකයේ වෙනවා කියන්නේ. විරේකයේ කරනවා කියන්නේ ඒකයි. ඒකට ඉච්චි භයානක දැන් අපි හිතමු දැන් කාට හරි දැන් මොනවද කියන්නේ ආම්ලය තියෙනවා ගෑස්ට්‍රික් ඇසිඩ් කියලා කියන්නේ ඒක තියෙනවා එතකොට යාට ඒ නිසා දුකක් වෙනවා. ඒ නිසා යාට හાર્ට් බර්න් කියන එක තියෙනවා. සමහර අයට හුස්ම ගන්න බැරි සත්‍යයක් කියලා කියනවා. ඒකේ තරම් එනවා. ඉතින් ඒ වගේ එතකොට ඒකට ගැළපෙන්නේ නැති කෑම වර්ග දැන් කාලේ කියන සමහර අය කිරිබල් ලැක්ටෝස් ඉන්ටොලරන්ස් ඇතිනම් කිරි වර්ග නොබී සමහර අයට අම්ල වර්ග වෙන්න අඹ එහෙම නැත්නම් තක්කාලි ඒ වගේ දාන්න. ඒ වගේ ආනාතිපාතාව තිබුණොත් එහෙම බුදුහම කියන එක ලොකු අපරාධයක් වෙන තමන්ගේ පැවැත්මට. ඒක අපාය සංගීත අපායට යනවා. බුදුහමට අවසාන වශයෙන් කොටින් ගත්ත කෙටිම අවසාන වශයෙන් ලැබෙන විපාකයක් තියෙනවා. මනුස්ස භූතෙක් වුණොත් මනුස්ස අපාය සංගතෙන් ඉක්මනින් මැරෙලා යනවා. ඒතර මනුෂ්‍යත්වයෙන් වැඩක් ගන්න බැරි වෙනවා. යෝගී සෝර්කම් කිරීම කියන එකෙන් දුක් තියෙනවා. ඒක දුකට පහදගෙන ඉන්නවා. ඒක වැඩි කරකට ඒකේ සුළුම විපාකයේ අවසාන වශයෙන් ඉතිරි විපාකයේට තමන්ට ආයේ ධන ධාන්‍ය විනාශ වෙනවා. ඒ වගේ අර තමන් තේරුම් ගන්නවා මේ අර ආම්ලය කෙනෙක් ඇති වෙන්නේ මේකෙන් වගේම මගේ ආධ්‍යාත්මිකත්වය හිරිවට්ට જાති වෙනවා. කොර වෙන જાති වෙනවා. ඒවත් ඒ නිසා තමයි සීලය අවශ්‍යයි කියලා බුදුහාම කියන්නේ. අදින් මම මේ එකල සකවන්නේ අදින්නත් අදින්දි සීලය ව්‍රත අයින් කරන්න කියන්නේ කර කිව්වත් වගේ අයින් වෙනවා. මම ඒකට පස්සේ නම් මේ ටිකක් තේරුම් ගන්න ඕන නිසා මේ කියන්නේ. එතකොට කාමේසු මිච්ඡාචාරා කියන්නේ ලිංගිකත්වයේ අනුන්ටින් සාසදා පාවිච්චි කරොත්තේම ලොකු කරදර ඇති වෙලා ඉතිවිලා මිනිස්සෙක් වුණා වෙනවා. දේ තම සපත්ත වේ වෛර කරන්නම් තමන්ට විරුද්ධකාරයන් වැඩි වෙන්න පටන් ගන්නවා. මුසාවාද බොරු කියන්න පුරුතුමත් එහෙම බොරු චෝදනා කින්ද පටන් ගන්නවා. අභූත අබ්බක්කං සංවතෙන් ඒ අවසාන වශයෙන් ලැබෙන ඉතිරි ටික අන්තුක් ලැබිලා ධීරය සංවත්තනික තිරචාන පෙtti විශේ ඒ වගේ සබ්බලංසෝ කියලා බුදුහාම කියනවා. අදුම ගන්නේ අන්තිම වතාව මෙහෙ වෙනවා. පිසුනා වාචා කිව්වොත් තමන්ගේ යාළුවෝ තමන්ගෙන් අයින් වෙලා යනවා. ඒක විපාකයක් හැටියට. ඒතකොට දැනුත් තේරුම් ගන්නක. දැන් කරනවා කියන කොටත් ඒක තේරුම් ගන්න. නිසා පරිසම් වෙන්නත් ඕන තියෙන්නේ. අරුසා වාචා නිසා හැම තිස්සෙම තමා අක්මැති දේවල්මයි ඇහෙන්නේ. තමන්ට කොච්චර හොඳ කළත් ඇහෙන්නේ බැනුමයි. ඒක විපාක කම්ම විපාකති. ඒ කම්මස්සකතා ඥානය පහළ වෙන්න ඕන. මේක කම විපාකයක්. සම්පප්පල අපේ හැටියට අවසාන වශයෙන් ඉන්නේ සබ්බ ලෞලෝ කියලා කියනවා. අන්තිම වතාව ලැබෙනවා කියන්නේ තමන් කියන දේ අනිත්‍ය අහන්නේ නැ පිළිගන්නේ නැ. ගණන් ගන්න ඔය බොරු කියන්නේ කියලා. ඒකට ඒ කුච්චර යමුල් වරද වෙතින් මේ කිව්වා සමහර අය ගණන් ගන්නේ නැ. ඒකේ තමන් අතුරු කර්ම විපාකයේ බාර ගන්නවා. මම මේ සම්පප්පලාප දුරුණු තියෙන එකයි මේ. සුරාමීරේ නිසා ඒ කොම් විපාක ලැබුණා නම් අනිවාර්යයෙන්ම උම්මත්තක සංවර්ධනක තමන් මානසික වශයෙන් මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඔන්න ඕවා ඒව දැනගෙන. නිසා තමයි කැටාසිස්සයක් කරනවා කියන්නේ අමාරුවෙන් හරි මේ සීලයම තමයි ඔය කියන විරේකේ. හැබැයි විරේක කර කර හිටියට ඒක හදියන ද හැමදාම විරේක කරොත් එහෙම විජලනේ හැදලා නැද්ද දිහැද. දැන් එතකොට අපි විරේකය කියන එක තමයි බෙහෙත කියලා හිතන් ඉන්නවා නම් එතන තමයි ඔන්න වැරද්ද වෙන්නේ. ඊළඟට අර දළුවත් මහත්මයා කියපු එකට අහුවෙයි මාතරින් දෙයක් නැහැ බැලුවා. නමුත් අර විපාකයේ තේරෙනවා. මොකද හැමතිස්සෙම තමන්ට තමන් ආදරේ බවක් පේනවා. ඒ තමන්ට තමන් ආදරේ තියෙනකොට අර තින්න මඤ්ඤ තරඤ්ඤ යාමං පටි යගී පඬිතෝ කිවේ අත්තානං චේ පියංජඤ්ඤ සමන්ත තමං ප්‍රියන. මොකද මේක ඉස්සලා පැත්තකට දාන්න මේ දුක කියන එකට භාජන වෙලා තියෙන සත්ව භාවය පුජ්‍යල භාවය හටගන්න වෙන කෙනින් නැහැ. තුන්ච තාලේ බැරුණා නම් දැන් මධ්‍යම වයසින් නැහැ කවුරුත් ඉන්නේ නැහැ. දැන් වයස කාලේ අපි නම් දැන් වයසට කියලා ඉන්නේ. මේ මධ්‍යම කාලේ බැරුණා නම් ළමා කාලේ බැරුණා නම් යෞවනයේ බැරුණා නම් මධ්‍යම වයසේ බැරුණා නම් දැන් අවුරුදු වයසට ගිහිල්ලා දැන් දැන්වත් පටන් ගන්නවා කිහිපෙත්. පච්චාගී පඬු දෙකයි බුද්ධිමත්තාවයි. ඒක නිසා ඒක කෙරෙන්න ඕන දෙයක්. සමන්ත තමයි ආදරේ තියෙනවා. නමුත් මේ කරගෙන යනකොට තේරෙනවා සතවිනීත සූත්‍රය මතක් වෙනවා නම් මේ වාහනේ නැගලා ඉතින්ට ගිහිල්ලා අපි හිතමුද ශ්‍රී ලංකාවට යනවා මං ගෙදර ඉන්න එක ටැක්සියක් කියනවා නැත්නම් ගෙදර කවුරු ඒ වාහනේ නැගලා මං හිතමින් කරන්නේ මං පඩිපෙළ බැහැලා කාමරින් බැහැලා ඇවිල්ලා එළියට දොරින් එළියට ඇවිල්ලා මගේ බඩු ටික දාලා ඒ කාරකින් අතෙන්ට ඒ අපෝටේ ඔක්කොම ಜಾති ඒ අවශ්‍ය රෙජිස්ට්‍රේෂන් හරි ටිකට් ගන්න ඔක්කොම කරලා ක්ලියරන්ස් කරලා ඊට පස්සේ ඒකට මේ එයාපෝට් ෂැටල් බස් එක කරනවා. ඒතොර මම දැන් ගෙදරින් බස් එක ඒ කිවිහි සිද්ධ වුණා. ආපහු රාත් මම ගෙදරින් බස් එක මොකද කියලා එහෙමකත් ඉන්නේ. ඒතොර ගෙදර මහත්තයා නුන මහත්තයා නැත්නම් දරුවා හරි අතත් අපච්චි හරි කාර්කින් සම්මන ඒකත් කාර්කින් ගෙනාපොත් මට උදව් කරලා එයාපෝට් එක. ඊට පස්සේ ෂැටල් බස් එක. ඊට පස්සේ මම ඒ ගුවන්යානෙ නැගින් ගුවන්යානියෙන් මම කලම්බු යනවා නම් කලම්බු එයාපෝට් යනවා ඊට පස්සේ. එතනින් බැස්සට පස්සේ දැන් ගුවන්යානිය හොඳයි තමයි ලොකුයි තමයි ජෙට් එක මට ඒකන යන්න බෑ ගෙදර. ඒතර මම එතෙන්දී කවුරු හරි ඇවිල්ලා නැත්නම් මම එතෙන්දී ටැක්සි කැබ් එකක් ආයෙත් අරගෙන එකින් යනවා. එතකොට මං අර මුලින් ආපු ආපිය හලහලා තමයි ගිහින් තියෙන්නේ. නමුත් ගෙදරින් කාමරෙන් එළියට ආපු එක මට එන්න උදව් වුණා ශ්‍රී ලංකාවට. කාර්යකත් නැගපු එක උදව් වුණා. කාර්යකින් එයාපෝට් එකට ආපු එකත් උදව් වුණා. ඒකින් ෂැටල් බස් එක නැගී එකත් උදව් වුණා. ඒකින් ගුවන්යාන නැගී ඊළමට උදව් වුණා. ඒ ගුවන්යානේ ඊට පස්සේ සැසිපික සාගර උඩින් යනවා කියන එක. මේ ඇට්ලන්ටික් සාගරේ පුදු යනවා කියන්නේ. ඒතර මගේ කාර් එකට ඒක යන්න බෑ. ඒතර සීලේක ඉන්ද්‍ර සංවරයකින් කාර් එක නම් සමාධිය තමයි දැන් ගුවන් ඥානින් යනවා. නමුත් ගුවන් ඥානේ සුවපහසි හොඳයි කියලා ටර්බියුලන්ස් තියෙන මුත් එහෙම ඉන්න බෑ. ඊට පස්සේ ආපහු ඒකෙන් බිමට බහින්න ඕනේ. ඊට පස්සේ මම එතෙන්දී ඒක අත්හරින්න ඕන. ගුවන්ඥානෙන් එළියට එන්න මං ආවෙ කියලා ඒකේ සීට් එක බදාගෙන ඉන්න බෑ. ඒක අයින් කළා. ඒ අවශ්‍ය මගේ තමන්ද වීසා පහසුකම් ඔක්කොම තියෙනවා. ඒවා කරලා මට වීසා තියෙන. මට යන්න පුළුවන් කියලා ගියාම තමයි එතෙන් එහාට යන්න වෙන්නේ. අන්න ඒ වගේ තත්ත්වය. මුලින් ටික අත්හරලා ඊළඟට ටිකට එන්න ඕන. හැබැයි එතනින් ඒ වෙන් වුණාම ගමනක් යනවා කියන එකට අදහසට එන්න හොඳට මේක ඇතුළට යamak වෙන්නේ මේක කියල පරිඥාය කියලා මේ දැනගෙනයි අත්තරින් මේකේ මොකද්ද රූපේ අර ඉන්ද්‍රිය සංවරයේ මොකද්ද වෙන්නේ සති සම්පජඤ්ඤය මොකද්ද වෙන්නේ දිව වැඩ කරනවා කන වැඩ කරනවා ඇඟ වැඩ කරනවා ඉලි වැඩ කරනවා මේක ඇතුළටම යන්නේ කොහෙද යනවා නෙවෙයි ඇතුළට ඇවිද ගැනීම හැඩපතින් බලනවා කට දිව නාසය නාසිල් ඇස්හිල් කන්හිල් බඩහිල් ඔක්කොම මොනවද තියෙන කිල බැලෙනවා මේ මැටි බෝල ටික මේ අත් පා ඇඟිලි ටික ඔක්කොම තේරෙනවා ආම කියන්නේ ඒ අවබෝධයක් එක්කේ මනිතේ හැරෙන හැබැයි ඉන්න අදහස් වෙන්නේ ඒක ආයෙ නැති වෙනවා ඒක දැන් අවබෝධය ආවා කියලා ඊට පස්සේ මේ ඕනලාට කෑවත් කමන්නේ ඒකෙට ඉන්නේ කරුණා මෛත්‍රිය නිසා පස්චිම ජනතාවට අනුකම් අවස්ථල ඒකින් නෑ ඊට පස්සේ. මේක ගණන් ගන්න ඊට පස්සේ කිසි අමුතු දෙයක් නෑ මේක කියලා. කිසි බේ හැලෙන. දැන් බේ හැලෙනවා කියනක හරි. ඒක හැටියක් ඒක ස්වභාවයක් මොකද මේක මවාගත්ත ලෝකයක් තියෙනවා නාට්‍යයක් තියෙනවා ඩ්‍රාමාවක් තියෙනවා ඒක අපිට කරන්න පුළුවන් අපිට කරන්න පුළුවන් කරන්න බැරි දෙයක් සංදිත්තිකයි අකාලිකයි කියලා වචන දෙකක් කිව්වේ මේක ඕපනයික කියන්නේ ඒක ඕපනයනේ කරගන්න ඕන පච්චත්තම් වේදිතබු බුදුහාමගේ වචන හරිම හොඳයි. සංදිතිකයි අකාලිකයි ඒහිපත්තිකයි ඕපනයිකයි පච්චත්තම් වේදිතබ්. ස්වාක්කාරයි කරන අහන්න දෙයක් නැහැ. අහන්න දෙයක් නැහැ. තර්ක කරන්න දෙයක් නැහැ. තථාගතයන් ස්වාක්කාරයි. පිටුසාරණ මම ගොඩක් කතා කරලා අපිටත් බණ කියන්න අනිත් එක්ක. සාදු සාදු සාදු හොඳයි මම ඒ තම ගෞරවයෙන් සේන මහත්මයාට යොමු වෙන්න දෘෂ්ටියනොත් ඇසීමනොත් දැනීමනොත් නෙවෙයි මේ පුණී කියලා කියන මොනේ කියනකට මම හිතාගත්තේ උසස් පුද්ගලයක් කියන එක උසස් තත්ත්වයක හැටියට ඉතින් එතනදී මට තේරුනේ මගේ ජීවිතේ දිහා බලනකොට දැන් කවුරු හරි මොකක් හරි ඉතා හොඳින් කිව්වොත් ඉතා හොඳ එයාගේ දර්ශනයක් පේනවා එක හොඳ දැනුමක් තියෙනවා මේ කියන්නේ පාලි දැනුම අපි ධර්ම දැනුම ඉතා හොඳ වචන කියලා ඉතා හොඳින් මේ ත්‍රිපිටකයේ ඉගෙනගෙන තියෙන කෙනෙක් ඒ විදිහට හොඳට කියනකොට මට ඉබේම හිතෙනවා මෙයා ඉතාම හොඳ මුනිවරයෙක් වගේ එයා තමයි ඇත්තෙන්ම හොඳම එක්කෙනා කියන එක නමුත් මෙතන බුදුහාමුදුරුවෝ කියන විදිහට මෙතන ඒක ඒ කියන්නේ හොඳ දෘෂ්ටියක් තියෙන එකවත් ඇසීම දැනීමත් මේ ඒක මොනි කියන එකට සුදුසුකමක් නෙවෙයි කියන එක. කියන්නේ ඒක අන්තිම බුදුහාමුදුරුවෝ කියන්නේ මේ රාග දේශ නැති වෙන එක තමයි මේ මොනි කියන එකට කියන එකයි මට මම මේකෙන් තේරුම් ගත්තේ. ඒකට දැන් මේ නන්ද මානවක තුමා අහන ඒ ප්‍රශ්නය කාලෝචිතක ප්‍රශ්නය මොකද දැන් ඉන්ටර්නෙට් එකේ හරි මොකද හරි මම අහනකොට يعني අහනකොට ඒ තේරෙනවා මේගොල්ලන්ට හොඳ දැනුමක් තියෙනවා හොඳ ත්‍රිපිටකයේ හොඳට පාඩම් තියෙන කට්ටිය හොඳට අපි දැන් හැම එකම දැනුමක් තියෙන කට්ටිය ඒකට හිත ඇදිලා යනවා මෙයා හරි කියලා. නමුත් අතවසේම මේ බුදුහාමුදුරන්ගේ මේකේ මහනකොට ඒක හරි කියන්න තරම් සුදුසුකමක් නෙවෙයි කියලා එක තමයි මෙතනදී. ඒ අන්තිමට අන්තිම ධාතාවේ බුදුහාමුදුර කියන්නේ මේකෙන් ඒ කියන්නේ ඒක නැති කරගන්න කියන එක නෙවෙයි කියලා. ඒ කියන්නේ දෘෂ්ටිය කියන්නේ සීලපතේ සීල කොහොමදින ඕනේ නමුත් ඊටත් වඩා වැටිය තියෙනවා මේ තෘෂ්ණාව කියන එක නැති වෙලා තියෙන ඕනේ මේ ඕකේ තරණය කරන්න. ඒ කියන්නේ ජාති ජරා නිරුද්ධ වෙලා මොනී තත්ත්වයටපත් වෙන්න නම් මේක තියෙන්න ඕනේ කියලා අන්න එහෙම අදහසකුයි මේ කිං මම තේරුම් ගත්තේ. මම දැන් මගේ අදහස වැරදිද කියලා තේරුම් ගන්නයි. කිරුවන් සර්ණයි සතිත්වාණි අපි සේන මාධ්‍යයාගේ ප්‍රශ්නයට යොමු වෙනවා. ඔව් යම් දෙයක්න්නේ එක එහෙම තමයි සම්බුදුහාම කිව්වේ දැන් ඒ යාගේ දැනුමින් හරි එහෙම නැත්නම් යාගේ අදහස් සුදහස් අනුව නෙවෙයි අර අනාසවාසී කාම භව තිත්ති මාන ඒ ආශ්‍රව ගලා එනම නතර වෙලා තියෙනවා යාට. ඒ කලණික නතර කරගත්ත එකනා තමයි සත්‍ය අවබෝධය කරගත්ත එකනා කියලා කියන්නේ. දැන් ඒ අපි යමක් අහනකොට මෙයා හොඳයි මෙයා හොඳයි කියලා ඒ මගේ කැමැත්ත එතන කැමැත්ත ඒ රුචිය නෙවෙයි රුචිය අනුස්සරය අනුව නෙවෙයි සත්‍යාබෝධයේ මිනුන්දන් කිවි ඒකයි පුතා රුචිය අනුස්සරය ආකාර පරිසංක කියන්නේ හිතලා හිමයි කමින් ලොජික් වෙන්නේ ඒක දික්ති නිජානකාර්ති මගේ අවබෝධයට ගැළපෙන දෙයක් තමයි අකෙන් මටත් තියෙන හරිනේ යා කියන හැටියට මේක තමයි කියලා ඉතියා ලොකු කෙනෙක් මං එයා ගන්න මගේ මම කියන එක නා ජස්ටිෆයි කරන්න එයා හරි කියලා කියන්න අරයා ගන්න අරයා කියපු බෝධිවංශු මෙහෙම කිව්වා බෝධි මාතහාම මෙහෙම කියලා ධම්මජී මෙහෙම කිව්වා අචංචත් මෙහෙම කියලා තියෙන්නේ කියලා අර මගේ එක ඔප්පු කරන්න ඒ කියන එක ගන්න අර මම කියන එක නා ක්‍රක ගන්න ඒක නෙවෙයි වෙන්නේ එතකොට අර හිතුම පාචියෝ යෙමෙත්ති මාත් මෙයාට ආශ්‍රව අඩුවල යනවා ආශ්‍රව අඩු වෙන එක තමයි බුදුහාරය අහනකොට කිව්වේ විසේනිකත්ව අනීගා නිරාස නදිකියා නසුතියා නඥානී නසීලප්පති අදහස් උදහස් තමයි නෙවෙයි යාගේ දැනුම් සම්භාරය නෙවෙයි අවබෝධාත්මක දැනුම් ටිකුත් නෙවෙයි සීලප්පතිනුත් නෙවෙයි දක්ෂයා වෙන්නේ රාග දෝෂ මෝහයෙන් කරන්න පුළුවන් කියන තමන්ට තමන් ආදරය කරන එක එහෙම කරන තමයි පුදාරකයන් හරි කියලා ජාති ජරා අයින් කළා කියලා කියන්නේ එයා ඕගය ඊතර වෙච්ච අනාසව තණ්හම් පරිඥාය සීලබ්බතයින් කළා මොයේ තණ්හාවල් අයින් කළා අනාසවාසී එසේ කියන උපපරිණ භාෂාව විචින වචන අනාසව ආශ්‍ර රහිත වෙච්ච තැනදී තමයි කියන ආශ්‍රව කියන එක අපි දැන් දන්නවනේ මේක ඇතුළට ගලන වටින් ගෙඩින් පල් වෙච්ච තැන් තියෙනවා බුදුන් මාත්මයි කියලා රකතා මොනවද මේ විරේක කරනකොට තියෙනවා වගේ ඇතුළේ මේ වගේ જાති තේව ගලන්නේ නැහැ ආය ආශ්‍රව ගලන්නේ ඉන්ද්‍රිය සංවරේ නැතුණාම කෙනෙක් අපි දන්න ඒ තවානට දියසීරා වෙනවා ඒව නතර වෙනවා එකම තමයි හොඳ තේරුම් ගන්නට එකම තමයි නමුත් එයින් කියන්නේ දැන් මේ තමන් කැමති එකන අහුම්කම් දෙන්න මොකද අපිට ඇහෙන්න ඕන අර්ථෝ ගෝසේ බොහොම වැදගත් කෘතඥතාව විතරයි තියෙන අපේ සංස්කෘතියක් ගෞරව කරන්න ඒ ගෞරවය හොඳයි නමුත් කෘතඥතාව තියාගෙන තමන්ගේ ගමන් මාර්ගේ තමන් යනවා තමන් යනවා එතකොට තේරෙන යා කියපේ සහ යාහේ එහෙනම් මේකේ මාරේ නොගින් මේක කියන්න බෑ කියන එක තේරෙනවා පිටේසා සරණ සම්පන්න වෙන්න මොනවිතගෙන කරනවා කියන අනන්තරණ සම්පන්න වෙලා මේ මාර්ගයට බහින්න වෙනවා බුදුසරණ සාදු සාදු චන්දන මාත්‍මය චන්ද්‍ර අතේවත් තමයි දඩුවත් මාතා වෙන කවුරුත් කතා කරනවා නම් හොඳයි මට පොඩි අපහසුතාවයක් තියෙනවා හොඳයි තේරුවන් සර්නායි හොඳයි තේරුවන් සර්නායි චන්ද්‍ර මාත්මේ හොඳයි ශාන්ති මාත්මේ නවසිරන්තේ සම්බන්ධ වෙන්නේ ඔබතුමියටත් මම ඒක වෙන කැමති හැම වෙලාවෙම තේරුවන් සර්නායි බොහෝ දේ මම මෙහෙල වහගෙන ඉන්න හොඳයි හොඳයි අනිත් කල්යන මිත්‍ර මිත්‍රයන් ප්‍රශ්නයක් අදාසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කොමුද මහත්මිය කොමුද මහත්මිය අපිට ඇහුන්නේ හොඳයි හොඳයි කමන්නේ මේ එහෙමනම් මම ඊටම ගෞරවයෙන් නැවතත් යොමු වෙනවා චිත්‍රරාජ කොස් මහත්මිය චිත්‍රරාජ කොස් මහත්මිය ඉඳන් සේන මහත්මියත් බුදුන මහත්මියත් ඉදිරිපත් වූ කාරණාවනුත් එකතු කරගෙන සත්‍යත්වයින් පසු අපි පැහැදිලි කරන දේවල් සම්බන්ධ කරගෙන ඔබතුමීට පුළුවන් නැවතත් එකතු වෙන්න ගොඩාක් ළඟට එන්න ඕනේ චිත්‍ර මාත්මේ. ඒ දන්නේ ඔබතුමගේ මයික් එක හැමදාම හරි ලෝ එන්නේ. ඒ පටිගත කිරීමේදී සතිය අඩු වෙන්නේ නැහැ. ඔන්න හයියෙන් කතා කිරීම නෙමෙයි අර මයික් එකේ සෙටින්ග්ස් හරි මොනවා හරි පොඩ්ඩක් පසු වෙලා හදා ගන්න වෙයි නේද? මේ ටිකක් හරි ලෝ වෙනවා වගේ පේනවා වගේ දෙයක් තියෙනවා. හොඳයි. යන්නේ කල්යන් ඒක සාදු සාදු සාදු තෙරුවන් සරණයි චිත්තමාර්ගයේ බොහොම පිං හොඳයි. අනිකුත් කල්යාණ මිත්‍ර මිත්‍රයන්ට මම අවස්ථාව විරුද්ධ කරන නැවතත් හොඳයි. බ්‍රුණු මාර්ණය තෙරුවන් සරණයි චිත්තමාර්ගයේ සමප්පිතත් කියපු කරුණු වලට මේ ඉදින් මාත් කිව්වාගේ ආයෙ කුණු වෙන්නේ කොහොමද කියලා කිව්වතරස වෙනවා වෙන්නේ කුණු වෙන කොට හරියට ආයෙත් අර දම්ජිය හම්බුළු කියන දේතුම හොද හොද මන්නේ දානවා කොහොමද ඒක වෙනවා තමයි කියනවා පිටත් මට නම් මොනවා ලාම් කර කරලාට හොද හොද මලේ වයින් තවස්තවල් අනන්ත ප්‍රමාණවල තියෙනවා ඒකද හැම ඒ අත්දැකීම මඩට වැඩනකොට තාය දකින්න ඒකත් අත්දැකීමක් හැටියට දකිනවා ජීවිතාර පාර කරනකොට අඩුම තරමේ මඩට කඩලින් වැදෙන විදිහට වැඩේ වෙන්න හරි උත්සාහ කරන එකක් තියෙනවා ඒකද ඒක පාරම සුද්ධ කරගන්න ක්‍රමයක් මට තාම හොයලා නැහැ. ඒ තාම මමත් පොඳුර මැටි දාන වගේ ක්‍රඩ වෙනවා මගේ අතේ තිබුණාක් වෙලාවට. මේ මගේ අර සේනමත් නැහක් කියපු කරුණුත් එක්ක මට මෙහෙම දෙයක් අහන්න තන සදෙතුමා ගැන අර දැන් මුනි කෙනෙක්මද දේශකයන් වහන්සේ වෙන්න ඕනි කියන අදහසට දේශකයන් වහන්සේගේ ගේමරි කියන සාහිත්‍ය හම්බුණාත් තිරනාසුණා මේ හම්බවස් ප්‍රතිසාරණාසුණා අත්තමුදු සාමනේර කෙනෙක්ගෙන් අර කියලා හරි උපදේශ ගන්න මට්ටමේ ඉඳලා තියෙනවා. අර පොඩි ටික හරි යන්නේ පැත්තේ අර සිවුර හදා ගන්න හැටි කියන කොට වුණත් ඒක ඒ ස්වාමීන් වහන්සේ ඒක ඊට ගිහුණ කෙනෙක්ගෙන් හරි උපදේශ මේ ගන්න මට්ටමේ හිතත් ප්‍රතිවස්තනස් කෙනෙක් කියලා. එතකොට ඒ සාහිත්‍ය හොඳට තමන්ගේ දෙයක් කවහරි කියනවා නම් වැරද්ද පෙන්වන්න දෙනවා නම් තමන්ගේ දිනු වෙනුවේ ඒ අර දෝත් මුදින් දීප වන්දර පිටිගන්නේ කියලා. ඒ තමන්ගේ දිනු වෙනුවේ ඒ කෙනා මුනි කෙනෙක්ම වෙන්න ඕනේද නැත්නම් පක්කාරේ එහෙම තත්ත්වයකම තියෙන්න ඕනේද කියන ප්‍රශ්නේ මන නම් හැම වෙලාවට මේ බෞද්ධ පැත්තෙන් හැම තත්ත්වෙම රෝග පැත්ත හැම කෙනෙක්ගේම අදහස් ගොඩක් කාලවලට පාරි ගන්නේ මේ ගන්නවා අපේ ජීවණු අපේ හිතේ විසුද්ධිය හරේ ජීවණු තකය විසුද්ධිය කරා යනකොට මේ සමහර විට මට තේරෙන කවුද දෙය තමයි මේ දැන් ආනන්ද හඳුරු වුණා ආනන්ද හඳුරු වුණා මයිකින් සබ්ජෙක්ට් නැගෙනවා කුමුදු මහත්මිය මයික් එක නැවතත් ඔන් වෙලා තිනවා. මියුට් කරගන්නවද කුමුදු මහත්මිය? සරසන එතකොට දැන් මේ ආනන්ද හඳුරු ධර්ම බණ්ඩාරයේ පත් වෙනකොට මම හිතන්නේ අර මුනි තත්ත්වයේ හිටියේ නැහැ ප්‍රෝග්‍රෑම් එකට තමයි මම දන්නේ සෝහන් වෙලා තමයි හිටියේ. අර සම්පූර්ණ කෙලස් තවල මේ රහතන් රත්යක් නෙමෙයි තිබුණේ කියන එක. එතකොට ඒ දේශනාවල් අහපු ගම් දෙනෙක් රහත් වෙන්න ඇති කියලා මම හිතනවා සම්ගත වෙලාවට. ඒ එහෙම මගේ අනුමානයි. දැන් එහෙම එතකොට බුදුහාමුදුරුවෝ ඒ වගේ කෙනෙක් ධර්ම බණ්ඩාරයක පත් කරන්න නම් ඒ සුදුසු කෙනෙක් පත් කරන්නේ නැහැ. එහෙමනම් අපිට ධර්මය අහන්න මුනි කෙනෙක්ම මුනි කෙනෙක්ගේ පස්සත්තක්ම කියන්න ඕනේද කියන ප්‍රශ්නේ එනවා. එහෙම නොවී දැන් මම හුඟක් කලකට මේ මෙතනින් ඉවත් දෙනකින් ඉවත් දේවල් මේ අවබෝධ කරගෙන තියෙන සමහර දේවල්. ඒ මෙතනම මම හිතන්නේ දැන් නිසා එන්නතොනේ හිතනවා කියන දැන තමයි තේරෙන්නේ හුඟක්ම මහලා තියෙනවා. ඒ එතකොට ඒ වගේ අයගේ ඒ තියෙන විලාශය හරි කතිකත්වය හරි අපිට ප්‍රයෝජනවත් වෙනවා මට ප්‍රයෝජනවත් වෙනවා. ඒක ඒගොල්ලෝ මුනි කෙනෙක් වෙන්නම ඕනේද කියන ප්‍රශ්නේ මම සත්‍යමයි අහන්න කැමති තේමාවක් සත්‍ය. බුදුසරණයි තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. මා යන ගමනට ලැබෙන උදව්ව දැන් අපි ශ්‍රී ලංකාවේ ක්‍රමයක් තියෙනවා. අපි අර එතන තියෙන ඊගොයි සමහරට අපි වඳින්නවා කියන වචනේච්චර හඳන අපි කැමති අර එක ආධ්‍යාත්මිකත්වයෙන් එන එක හෝලිනස් එකෙන් කියන්නේ අපි වඳිනවා ආතාර. දැන් අපිට සිම්බල් එකක් තියෙනවානේ ඒකට තමයි අපි මුගක් වෙලාට හිතෙන්නේ. එතකොට අපි බලනවා මම ඔය ආධ්‍යාත්මිකත්වයේදී අනිත් එක්කෙනාට වඩා දැන් ආධ්‍යාත්මික ලෙඩ සනිටුනහම අනිත් දොස්තර මහත්තයාට කෘතඥතාවයක් වෙනවා කි ලොකු කෘතඥතාවයක් එනවා. එතෙන්දි මුළු ආත්මෙම යාට පාවා දෙනවා. අර මේ fall in love world. හැබැයි එතෙන්දි ඒ මට කියලා දුන්න එක්කෙනාගේ සීලය නැත්නම් යාට මා විත්‍රේ කරන්න ඉඩ තියෙනවා. ඒක වෙනවා. ඒක ආධිතලකත් මන්ති මේ සමහරට ඒක වෙනවා. ඒ නිසා ඒ ගුරුවරයා තෝරගැනීමේදී මම දැනගන්න ඕන මෙයාගෙන් මම මේ ටික ඉතරයි ගන්නෙ කියලා. අපිට බුදුහාමර ඉන්නවා මේ ධර්මයේ තමයි කැඩපත් වෙන්නේ. යාගේ ළඟ කොච්චර දුර ලෝභ දෝෂ මොහ අඩුද? මගේ ගෞරවෙච්චර වැදගත් වෙන්න මතකද අර කතන්දර තියෙන්නේ? ඒ සත්‍ය හරි නැතුව හරි දානකට ආරාධනා කර රහතන් වහන්සේ නමක් කියලා. අන්තිමේදී උන්වහන්සේ අර චූටි මඩවලකින් ඒගොල්ලන්ට පෙන්න නෑ. ඔව් ලොකු මඩවලක් තිබුණා ඒක පා ගන්න තේරි හරි පෙන්න එහාට කියන්නේ ආදි තියලා එහාට එක්පාට එහා පැත්තට ගියා. චරයයිති රහතන් වහන්සේ නමන්නම් ඔකම හයියෙන් පණීවිද කියලා එහිත් මන් දාන ටික ගන්න දෙන්න අර මහන්සෙන් හදාගත්ත චීවරේ සෙද්ද පූජා කරන්නයි කියලා. ඊටපොට ඒ විදිහේ තමයි අපිත් හිතන්නේ. අපේ තියෙන අපේ තර මිම්මක් තියෙන. යා මෙහෙම ඉන්න ඕන, මෙයා මෙහෙම ඉන්න ඕන, මෙයා මෙහෙම ඉන්න ඕන කියලා. එතකොට අපි අහලා තියෙනවා පොටිල් හාමුදුරුවන් කතාව. මේ පොටිල් හාමුදුරුව බොහෝම දැනුම් සම්භාරයක් තිබුණා. උන්වහන්සේට සත්‍යාවබෝධය කරගන්න බැරි වුණා. අර පුංචි හාමුදුරන්ගෙන් තමයි ඒක ගත්තේ. උන්වහන්සේ උපසම්පදා වුණා. අර සත්‍යාවබෝධය හොයාගෙන යනකොට අර පුංචි හාමුදුරන්ට ගියා. ඒ එතකොට අපි දැනගන්න ඕන මගේ දැනුම කොච්චර වුණත් අවබෝධය වැඩි එක්කෙනාගෙන් මං ගන්න ඕන. එයා පුංචි වුණත් මට කමන්නේ නැහැ. අනික අර ලංකාවේ තියෙන අර 60,000ක් දෙනාට උදව් කරා කියලා හාමුදුරුවෝ කවුරුත් ගානක් තියෙන්නේ. ඒතකොට ඒ 30 කියලා මං හිතන්නේ මහා තිස් හාමුදුරුවෝ. ඒතුරු උන්වහන්සේ සත්‍ය අවබෝධය කරගත්ත දේ කියලා. උන්වහන්සේ ගෝලයකට පනකොට නෑ උන්වහන්සේ මහරහත්ලාන මුත අධිමානය නිසා නාසිතන්නේ. නමුත් උන්වහන්සේගේ පන්ති වලින් ඒ මොනවද කියන්නේ භාවනා මාර්ග තුලින් උපදේශ තුලින් තාස්තන සත්‍ය අවබෝධය කරගත්තා. අන්තිමේ උන්වහන්සේට කිව්වා මේ ඇතෙක් මවන්නේ කියලා. ඇත්තා තමන් ළඟට එනවා කියලා. එයාට ඇතෙකුත් එතුන මවන්න පුළුවන් තාත්ති දිපාතියයි. තමන් ළඟට එනකොට එයා බය වෙනවා කියලා කිව්වා. බය ඇති වෙනවාද? සත්‍ය අවබෝධය කරගත්තා. නෑ. ඒතර ගෝලයට උදව් කරා. මුත මුනිවරේ කිතාව ගෝලිය මුනිවරු මහ මුනිවරු නමුත් ඒ ගෝලයේ හැදී ආරය ඒ වගේ එතෙන්දි දැන් මේ යන මගේ ඊගෝ එකක් තියෙනවා. මං කැමති දැන් අර විලරේප්පාගේ කතාවට ඔය තිබෙතේ හිටිය බොහොම උතුම් අපේ ක්‍රමයට වඩා තියක් වෙන සංක්‍රයානේ ඔය තිරෝපා නාරෝපා විලරේප්පා මාර්පා කියලා හතර දෙනෙක් සිට පුළුවන් කියනවා. තිරෝපාගේ මහා මුද්‍රා ගීතේ ලන්ඩන් විහාර ඉස්සර කාලේ හිටි භික්ෂුවකෙකුට අමාවතුර කියලා පරිවර්තනය කරලා තියෙන තිරෝපාගේ මුද්‍රා ගීතේ උතුම් ලස්සන ගීතයක්. එතින් දෙකදයක් එයා තිලූපට හිට නාරූපා නාරූපටට මාරුපා ඒ මාරුපා කියන එකන මේ බ්ලැක් මැජික් කර ඉඳල නිසා ඒක පාකයක් හැටියට බොහෝම නිකං අන්තිම දුක්ඛිත හෝම්ලස් තත්ත්ව ඉඳලා තියෙන නම් සත්‍යබෝධි ගතිය තියෙන යා බොහෝම උසස් ඉහළ ධනවත් පවුලක කෙනෙක් තිබෙතියි. යකි නංගි එහෙම ඇවිල්ලා කියනවා ඔයා මෙච්චර මේ ගෝලෝ පිරිසක් ඉන්නවා මෙච්චර මේ මිනිස්සු වෙනවා ළඟට. ඇයි ඔයාලට බැරි අර උතුම් ලාමා කෙනෙක් වගේ උතුම් ලාමා කියලා එයා කියන්නේ පන්සලක ඉන්න නායක පදවියක් ගත්ත අර ගුරුවරයෙක් වගේ ලස්සන සිංහාසනයක් වගේ අර එකට තුප්පියක් තියෙන්නේ ඔය මේ බිෂොප් කර්දාවක එකක් දාගෙන ඇයි එහෙම ඉන්නේ නැත්තේ? මොකද ඒ තමයි එයා තීරණය කරපු හැටි මාර්පා ගැන. මාර්පා හැමයි ඊට වඩා වෙනස් එකක් තියෙනවා. ඒ දෙගොල්ලකින් විශේෂයෙන් තිලෝපහ සහ නාරෝපා බොහෝම උතුම්. තිලෝපහ කාටත් කිවෙන නාරෝපහම වෙනුතු. ඒ වගේ මොකද තිලෝපහ දන්න මේ කාටවත් කියලා වැඩක් නැහැ. නාරෝපා ලෑස්ති. ඒ වගේ මම ලෑස්තිද? මම පිපෙන්ට වතුරින් උඩට ආපු නෙළුම් මලක්. නැත්නම් මා නිකම්ම නිකන් සබ්තන් තැන් වල සාම අපි හරි කැමති පර්ෆෙක්ට් ටීචර් කෙනෙක් කරා. පර්ෆෙක්ට් ටීචර් කෙනෙක් කරා. අද ආචාන්චාචාන හොඳම කියන්නේ උතුම්ම උතුම් ඒ ආචාන් මන් ලගේම අනු දෙනුම් ඇත්වති පුතුම දුකක් පෙන්ඳල සත්‍යාවබෝධය සඳහා ආපු ඇත් මං ගණන් ගන්න අනිත් ඒක පොට්ටක් වැරදුනහම ගණන් ගන්න සමහර අය අලගි මෙන තැනකට යනවා. මොකද මම බලාපොරොත්තු වෙනවා දැන් මොකද ඒක හේතුකුත් තියෙනවා බුදුහාමුදුරු සම්මා සම්බුද්ධය අපිට අපේ පරමාදර්ශය එසම් මට හිතෙනවා මෙයා බුදුහාරංගෙන් හරි කාලක් වගේවත් හොඳ වෙන්න ඕනේ කියලා මගේ හිතෙත් තියෙනෙමනේ. සෛතන් දුරුතට යනවා මුගලන් සතු මෙහිමයි මෙහිමයි කියලා මං හිතන්නේ. එහෙම වෙන්න මොන සමහර ඉද්ධ සම්පන්න එක්කනටත් බනිනවා. එයා හැදිලි වෙනවා. ඒකෝට එයා හිතන ලැබ් එකට ගිහිල්ලා පරීක්ෂා කරන්න ඕන. මෙයා යන්නේ NASA එකකින් යන්න ඕන. ඔය කියන්නේ මොනවා හරි එකක් කියලා අපි වයන් කරනවා. ඒ අර මගේ ඊගෝ එක රැක ගන්න. එතන ලංකාවේ හැටියෙත් නම් ඕ අපි ඕන කෙනෙකුට වඳිනවානේ. වඳින්න නැතුව ගෞරව කරන් ඉගෙන ගන්න. වඳින්න හිතෙන්නේ නැත්තම් වැඳලා අන්තිම දුස්සිලෙක් කරලා තදින්න ඕන. මගේ ඊවිගේ නැති කරගන්න ඕන. අර ගුරුජී සමහරටයාගේ භාවනා පන්සල කියන වෙජිටේරියන්ස්ලාට සතියක් සම්පූර්ණ නොන් වෙජිටේරියන් මිල් එකකට දෙන්න. කන්ඩ වෙජිටේරියන්ස්ලා නොන් වෙජිටේරියන්ස්ලා කියත් එහෙම ඒ මුකුත් දෙන්න සම්පූර්ණ වෙජිටේරියන් මිල් එකකට දෙනවා. කොමල් කන්ඩෝනි ශරීරයට බාධාවත් සෞඛ්‍යයට බාධාක් නෙවෙයි නම් නමත වෙජිටේරියන් නම් නමත නොන් වෙජිටේරියන් නම් එතකොට අර මා වෙජිටේරියන් කෙනෙක් යාට ආ ජීවිතෙට කියන්න බැයි සහතිකයේ කපල දිසි කරලා තියෙනවා. අපි දුස්සීල භාව කියන්න හොඳ නෑ ඒක. දුස්සීල භාව නෙමෙයි වයි වගේ දෘෂ්ටි කියනවා තමන් හොඳයි කියලා හිතාන ඉන්නේ වයින් කරගන්න. එතන මුනිවරු මුනිවරයෙකු බවට පත් වීමට සුදුසුකම් තියෙන ඇත්ත ඉන්නවා ඒ කරන්න පුළුවන් නේ. ඒ වගේ දැන් අර කාර්යයේ සලිතකාර කියලා මේ පිට්ෂොප් එකේදී ඒක විනාඩියෙන් දෙකකින් ඒකට හදලා දෙනා ඉන්නවා. නමුත් ඒ කට්ටියද බෑ ඩ්‍රයිව් කරන්න. තරගෙදී ගන්න. හරියට බෑ මෙකැනික් වල. යගේ අපි කොච්චර ලොකු රැකියාවක් කරත් අපි අපේ කාර්යයේ ටයර් මාරු කරගන්න ඒක එන්ජින් ඔයිල් ටික දාගන්න අපි මේ එතනකට යන රාජ්‍යයකට. ඒ වගේ සමහර අය ඉන්නවා ඒවා ගැන දන්නා ඒවා ගැන කියලා දෙනවා. ඉතින් සමහරට ඒ කාර් හදන්නේ කරාට කාර්යයක් නැහැ වඩුවට හැන්ද නිනන්ට හදක් නැහැ වගේ වෙන සත්‍යයක් ඉන්නවා නම් ඒක වැරදි. අනිත්‍යයට බම්පරලා දෙනවා එයා සින්දන්ට බම්ඳ ගන්න බම්කවන්නේ. අනිත්‍යයට මෙත් හදනවා එයා සින්ද ගන්න මෙත් නැ. අනිත්‍යයට ඇඳුම් බිනවා නිරුවත් වෙනවා. එතෙන්දී ඉතින් ප්‍රශ්න කරන්න වෙනම හැබැයි. නමුත් අපිට මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අපේ පංචකන්ද. පංචකන්ද පංච උපාදාන බවට පෙරලා ගන්න හැටි බලාගන්න. සලායතන සුත්ත, සලායතනික සුත්ත කියවන්න බලන්න. මජ්ක්‍ධිමනිකායේ තුන්වෙනි කොටසේ සලායතන වර්ගයේ තියෙන්නේ. ඉන්දසුල් මාත්‍රහාමරගේ විස්තරයක් කළ සැප පැහැදිලි හටක් තිබුණේ නැහැ. එතෙන්දී ඒකේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක කාය දරස මහන්සිය ඇති වෙන හැටි මහන්සි ඉස්සර කරන බුදුරජාණන් වහන්සේ. ඒක බලන්න එමය. මේක අප ළඟම තමයි බලන්න වෙන්නේ. නැත්තම් මේ ඒක බලමු අපි. ඒ සමායි මේ ධර්ම සාකච්ඡාවේ අපි කියන්නේ ගුරුවරු නැහැ. නම් සමහරක් කොච්චර දේවල් කියවල කියලා බලන්න. දවසම හිතන්න ඕන කරුණ. චඳු දෙකක් ඒකෙන හිතන මෙහෙම හා මේක නේද කියලා. ඒ නිසා අපි කතා කරන්නේ වගේ මේ ග්ලෝබලයිසේෂන් එකක් දැන් තියෙන්නේ. මේ ග්ලෝබල් ඉම්පැක්ට් එකක් තියෙනවා. ඉතින් ඒක හොඳයි කතා කරන්න. ඒ නිසා තමයි අපි කියන්නේ මේකේ ගුරුවරු නැ අපි කවුරුත් ජාමණ යමු. මා කවුද කියන එක තේරුම් ගන්න හදන්න එපා. මා කවුද කියන එක මං හොයාගත යුතු වෙනවා. මගේ දුස්සීල බව, මගේ සමාධිමත් බව, මගේ කාරුණික බව සහ මගේ අකාරුණික බව මාව තේරුම් ගත යුතුයි. මගේ සුපටිපන්න බව සහ මගේ උජුපටිපන්න බව මම තේරුම් ගත යුතු වෙනවා. ඒක තමයි තේරුම් ගත යුතු වෙන්නේ. එසා අපි මේ spiritual policeman කෙනෙක් වෙන්න ඇත්තේ spiritual SBI කෙනෙක් වෙන්න ඇත්තේ මගේ ගුරුතුමා කියන CIA කෙනෙක් වෙන්න කියලා. එතකොට එහෙනම් මොකද්ද CIA කියන්නේ? CIA කියන්නේ මේ anu මරණ නැහැ. CIA කියන්නේ constant integrated awareness එක තියාගන්න. එනිසා CIA කෙනෙක් වෙන්න කියලා. ඒක හොඳ දෙයක්. සියයේ කෙනෙක් කියන්නේ බුදුසරණ භෝගතංගරට සමා වෙන්න පුතුම් කරුණ කිව්වට සම්මා සම්බුද්ධ සරණයි. අපිට සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. කොච්චර අපත්ින් ඒවා මෙව වැරදි වුණත් අර කොච්චර මඩිය වැටුණත් අපිට පුළුවන්. මන් දෙන්න තමයි නෙළුම් මල ඉන්නේ. මඩම කොම්පෝස්ට් කරගන්න ඕන අර තිත්නාතන්තුමා කියන වගේ ඒ මඩ ටිකේ කොම්පෝස්ට් එකක් කරගන්න ඉන්නවා. ආවරේ ගියේ පහල ගිහිල්ලා ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් ඇවිල්ලා ටැක්සි එකේ ගිහිල්ලා යාපිටිලා යාපිෂේ වඤ්ඤා අන්නේ නැත්තර කීතාව හතක් කරගත්තොත් අපිට මේ ඉස්මාරු ප්‍රශ්නේ ඉතිරි කරලා කියන්න කියලා හිතා. ඒකත් අපි අර ටැක්සි ටැක්සි ඩ්‍රයිවර් දැන් කිව්වේ. ටැක්සි ඩ්‍රයිවර් දැන් කිව්වොත් ඔබතුමාගේ ගම්මනේ අවසානයේ ඒ ටැක්සි ඩ්‍රයිවර් ඒ කාර්යක ලැබුණේ යම් කිසි ප්‍රයෝජනයක් එතකොට දැන් යම් කිසි කෙනෙක් කැමුවොත් අපේ රටවෙනි සුසුත්තේ වගේ ඒ විදිහට එවැනි සත්‍යයක් වෙන සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේ යනායට කියනවා කියලා බුද්ධ චරිතය ගැත්ත කති ගන්නවා සතරෙන් මාසිකට අත්පත් කරනවා ඒ ගුරුවරුන් ඉගෙන ගත්තා ඒ ඉගෙන ගත්ත ගුරුවරුන් ඉගෙන ගත්තේ ඒ දේවල් ප්‍රයෝජනය ඈ කියලා ඇයිුණා නෙමෙයි කියන එක හතකේදා ඒ ඒ තමයි අකිච්චය උපෝසේකට සංගානුකත යම් කිසි කුංචි උදව්වක් ලැබෙනවා ඒ ඒ දැනත්ත මොනවරේක වෙන්න ඕනේ නෑ කියන අදහස් වගේ හිතතාව අපාවෙන්න හරි අත්පාඩ අල්ල තිරුවන් සරණයි චිත්‍රවර්මී සතිත්වමානි චිත්‍රවර්මී ගියද සගෙන සතිත්වමා සල්පන කන්තෝ මා අවසානෙ නිගමනයක් කර යන්න එපා එකින් අයින්ද තමයි අවුරුදු 10ක් තිස්සේ නැමෙ 8ක් තිස්සේ උත්සාහ ගන්න අපට මා සමහත් සල්ගන්න ඇත්තුන්ගේ තේමත් අවසාන තියෙනම් තා සමා කියලා ඒ අර මාතක් කරපෙ ගොහඳ ඇති ටැක්සි සීදුරාගන්න ඉතින් ඒ ටැක්සි සීදුරා වදින්ඩෝ නෑම නොතයා එයත්ත කතඥ තාපූරු පෙන්ටෝන යා වෙලාවටාවා මට මාර්ගයේ මට මේ පීට එන්න එක මිස්සුන් නෑ ඒ කෘතඥතාවේ තියෙන ඒවයි ඒ මතකයේ පමණක් තිබුණා නැති. ඒක නලු විවරණයක් කෙන්නම් මාළගනේ මං හිතන දුසන්න උත්සමයි. ඔබතුමාට ඇතුන් දෙයක් කියන්නේ ඒක උත්සමයි. විශේෂයෙන් යමක් නැහැ සතිතුමනි වෙනත් කල්යාණ මිතු මිතුරන්ට අපි මෙමු අදහස් ප්‍රශ්න තියෙනවා නම් තව විනාඩි 5ක් 10ක් ගන්න පුළුවන් ඔබට සාකච්ඡා නිමා ගන්න පෙර. හොඳයි සේන මහත්මයා ඔබතුමාට තියෙනවද යමක් එකතු කරන්න? අවසන් වතාවට ඉන්න අනුතුරු අපි සතිතුමනි මෙමු සාකච්ඡා නිමා කරමු. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනවා කියලා මම අහලා තියෙනවා මේ බුදුහාමුදුරන්ගේ පස්සේ ධර්මය තමයි මේ ප්‍රධාන තත්ත්වයට තියාගන්න කියලා තියෙන කියලා බුදුහාමුදුර දේශනා කළා තියෙනවා කියලා එහෙම මම අහලා තියෙනවා. ඉතින් මේක ඇත්තද බුදුදු මන් දන්නේ. ඉතින් එහෙම ඒ ධර්මය ප්‍රධාන තත්ත්වයට නැත්නම් ධර්මය ගුරු තනතුරේ තබා ගන්නවා වගේ එකක් තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ධර්මය කියන එක මම හිතන්නේ මේ පුතේ තියෙන ධර්මය නෙමෙයි තමන්ගේ සන්තානයේ තියෙන ධර්මය කියන මට දැන් දේශ සිතක් නම් දේශ සිතක් ඇතිවලා කියන්නේ ඒ දේශ ධර්මය මම දකින එක නැත්තම් සරාගී නම් සරාගී කියන නැත්තම් කාම එකක් නම් කාම සිතක් කියන ඒ විදිහට ඒ ධර්මය තමන් දකින එක ඒක ප්‍රධාන තැන තියාගන්න කියන එකයි බුදුහාමුදුරුව දේශනා කරන්න තියෙන්නේ කියලා එහෙමයි මම හිතාගෙන ඉන්නේ. ඒක ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ. ඒක ගැන පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් බොහොම පිටරසක්. එතෙන්දී නම් ත්‍රිපක්ඛන්දුන් ධම්ම විනය මුලින්ම තියෙන්න ඕන ධර්ම සහ විනය පටන් ගන්න වෙන්නේ මෙතෙන්. ඒ ධම්ම දකීම වෙන්නේ දැන් අප දැන් අපි මෙතෙන් දෙසිල්පත් කරගත්තේ මේ අපි බුදුහාම ඉස්සර කියනවා සීල සම්පන්න සීලාදීකේ වේද සම්පන්න පාතමෝක අපි භික්ෂුවරුන්ට කියනවා මේ සීලවත් වෙන්න පාතමෝක්ෂයට එන්න පාතමෝක්ෂය කියන්නේ ඉන්හාර දිව මෙහෙම කන්โดන මෙහෙම ඉන්නෝන මෙහෙම සුරඳින්න ඕන මෙහෙමයි යන්න ඕනේ මෙහෙමයි සමාජය හැසිරෙන්න ඕන ඒවටත් එන්න ඕන ඒ වාක්‍යවත් නෙවෙයි නමුත් මේ මම මේකෙන් රැකෙන්න ඕනේ කියන අර තුවාලි බැඳගත්තා වගේ ඇට කෝටුවක් බිඳුනහම මම ප්ලාස්ටර් එකක් දානවා ඒ වගේ එකක් ඊට පස්සේ අනුමත්තේසු වජ්ජේසු බයද චූටි චූටි වැරද්ද වලට බය වෙන්න බය වෙන්න කියන්නේ පරිස්සම් වෙන්න මේක උනොත් හොඳ නැහැ නේද කියන. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේ තත්ත්වය ඊළඟ පස්සේ මොන් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පුතෝ කියනවා ඊට පස්සේ බලන්න හැසිරෙන කොට හරි ඉඳගෙන ඉන්න කොට හරි නිදන කොට හරි ඒ හැම ඉරියව්වකදී ඔහි දිහා එකම අපි අපදන් දැන් මේ කොංගලා ප්‍රතිරෝකෙත් එක්කනේ ඉන්නේ. ඒකට අපි හිතමු පාරේ drive කරනකොට, බස් එකේ යනකොට, කඩේ යනකොට, grocery market එකේ යනකොට, එළවලු බඩු ගන්නකොට, බඩු තෝරනකොට, මං තෝරගන්න හදනකොට අනිත් එක්කෙනෙක් තෝරගන්න. ඒ කොයිතනද? ඒ කැෂියර් එතන ඉන්නකොට ගුවන්තොටුපලෙන් ටිකට් ගන්න ඉන්නකොට පොලිමේ ඉන්නකොට අපිට වගේ ඕන තරම් තැන් තියෙනවා අන්න ඒකයි මේ කියන්නේ ඒ හැම තැනදීම චරතෝකි තිටතෝකි මේ මට ව්‍යාපාදේ තියෙන මට කාමච්ඡන්ද වෙන අවිජ්ජා එනවා අවිජ්ජාවක් කෙලාට අපිට එනවා මෙහෙම තිබුණොත් හොඳයි නේද මට විතරන්නේ මට විතරම මේ පාරේ මෙතන ලයිට් එක නැතුව අතන දුබනන්න හොඳයි මේ පාරේ මේ පැත්තට හැරුණා එහෙම යක් වෙනවා ඒකත් මං මගේ සැලසුම් ඉමේජිනේෂන් ඒ වගේ හිතයින් වල අයින් වල යනවා අර පහෙන් අපි හිත නීවර පහ කියලා කියන්නේ ඊට පස්සේ කියන හොඳ වචන ටිකක් තියෙනවා විරියම් ආරද්ධං හෝති විරියම් අසල්ලින්න මට උනන්දුව තියෙනවා අයින් ගහන්නේ නෑ ආධ්‍යාත්ම මාර්ගේ මොන දේ වුණත් ආධ්‍යාත්ම වලින් අයින් ගහන්නේ උපපටිත සති අසම්මුත්ත සතිය කියන එක තියෙන දැන් ඔය ඔබතුමා කියන්නේ මේ ධම්ම විරාගයේ සිතක් වෙනකොට අනේ දෙන්නේ තම බලන්නේ මේ කෙනෙකුට සම්බලනවා ඒක තමයි උපපටිත සති පස්සද්දෝ කායෝ ඊට පස්සේ බලන මගේ සිරුරේ සැහැල් දෙන්න පටන් ගන්න තියෙනවා කියලා. ඒක වෙනව අනිවාර්ය. සමාහිතං චිත්තං ඒකර්ගං. මගේ සිත සමාහිත ඒකර්ගං. ඊට පස්සේ චරම්පි එවං භූතු ආතාපි උතාපි සතරං සමිතං ආරද්ධ වීර්යෝ පිටත් මට පවගෙන බය තියෙනවා පරිස්සමින් ලැජ්ජාසේ ඉන්න මොකද මං මට තේරෙනවා මම බුදුහාමිගමන් මාර්ගය කියන්නේ මම මේ කරන වැඩේ දකින්න දිග්ගමේ ඇත්තත් ඉන්නවා දෙවියොත් ඉන්නවා අනිවාර්යෙන් දෙවියොත් කෙරෙහෙත් මගේ මනස මන් දෙන්න දාන්න අර කිව්වා වගේ මඩේ දානකොට දාන්නවා කියලා කිව්වේ මම හැබැයි අර අපි මීහරක් නිසා මඩේ ඉඳ කැමති ගතිය තියෙන ඔච්චරම අර එදියේ දෙනකොට නම් මඩේ ටික දෙන්න කැමති දෙන ගතියක් තියෙන අර උපලවන්න බොහොම ලස්සන දෙයක් කියලා දිනේ විනන්සි කතාවක නමුත් සිහිපත් කරගන්න එක ඒ වගේ වෙන්නේ නැතු. ඒතකොට මන්ත්‍රයක් උනන්දු වෙන කොහොමද කියලා. ඔය කෝර්ම එකෙන් නිදා ගන්න යනකොටත් එහෙමයි කියලා. එතකොට අර ධම්ම විනය කිව්වේ ඒකයි. අපිට ඉංගක් පරිස්සම් වෙන්න ඕන. අපිට ෆ්ලෝ එකක් හැදුණොත් එහෙම ඒක අනිත් එක්කනට බොනු වෙන හැටියට. ඒක මගේ සීල කැඩනවා වෙන්න පුළුවන් නමුත් අනිත් අයට ඒක බෝ කරන්න එපා. මම මඩේ වැටෙනවා වෙන්න පුළුවන් නමුත් අනිත් අයට සම්බන්ධ වෙසි නැත්නම් මඩ ගාවන්න ඕනේ නෑ කියලා. ඒ වගේම පරිස්සම් වෙන්න ඕන. ඒකයි බුදුහාම දේශනා කරන්නේ. ඒක ධම්ම විඥානේ කියන්නේ ධර්මයේ ගුරුතන තුරේ තියාගන්න කිව්වේ ධර්මයේ එතෙන්දි කියන්නේ හයරාකික ලෝණ එකක් අන්ත දෙන්න එපා. ඒ මොනොත් එහෙම දැන් ඔය ඒක බුදුහාරු දුරදිග බලලා කියන කතාව දැන් බලන්න අර ඔය මං ඒ ආගමක් හැටියට කියනනේ තුම් මැත්තු ඉඳලා තියෙනවා ඒ මාත් එක්ක භාවනා කරන් දැන් ඇවිල්ලා මේ ලැබිතේ පෙච්චා ඉන්නවා යාගමේ ඇතු අර ජියා සහ සුනි දෙක බෙදුනේ ඇයි කියලා අපි දන්නවනේ යා ගුරු තනතුරට කෙනෙක්චන් අපි දන්නවනේ ඒ වගේ විදම් එක එක ඒ හයරාකිකල් ඕල්ඩ් එකක් දුන්නාම දැන් ඔතඩොක්ස් ඇත්තෝ අනිත්‍යයෙන් බෙදෙන හැටි ලංකාවේ නම් extra කුලයක ඇත්තෝ ඒකින් මේක බෙදෙන හැටි ඒක තියන්න එපා ඒකෙන් සද්ධර්මයේ තම ගන්නේ තිබෙතින දලයි ලාමා තුමා බෝධිසත්ව සත්‍යය නමුත් අනික් සම්හාර සම්ප්‍රදායෙන් ඒක පිළිගන්නත් වෙන විදිහකට අන්නේ හරාකික ලෝඩරක දෙන්නපා කියන එකයි තම බුදුන් කිව්වේ ආනන්දහන්ට ගුරුවරයෙක් තෝර කවුද අපේ ලොකු කෙනා වෙන්නේ ඒ ආනන්දහන්ට හිත තිබුණ මහදවත බුදුහාරුත් එක්ක ඉඳලා නේ දැන් ඒකට සැරියුත් හාරුත් නැහැ සාසුන් වහන්සේත් නැහැ මුගලන් හාරුත් නැහැ බුදුහාරුත් කාශ්‍යපහන්තුගේ ආනන්දහන්ට කාශ්‍යපහන්තුරු හරි මහා කච්චාන හඳුගේ මන් දන්නේ ඉතින් ඉන්නේ හිටියද කියලා ඒ කෙනේ පවරයි කියලා බුදුහාම කියන ධම්ම විනය දෙක ගුරු තනු සුරිත අපා ගන්න එයින් කි වෙන උපාධිය බැරි ඉන්නේ උපාධියන් මහන්සේලා ඉන්නවා තමන්ට තේන ගුරු හම්බුණා එයා ළඟ යමක් තියෙනවා එයා ළඟ එයා කැඩපතක් ගුරුවරයා එයා මාව පෙන්වන කැඩපත මම හැමදාම කියනවා කි සැබෑ ගුරුවරයා කුරුළුම්ම කෙනෙක් වයි පැටියා තල්ලු කරන අන්තිමේ කුරුතාත්ත හැදනම් කෑ ගන්නවා පැටියා ඒ බයයි යන්ත කුරුගේ මිදලා නමුත් අන්තිමේදී තල්ලු කරනවා කෑ ගහලා බයයි තමයි පල්ලෙහාට වැටෙන්න උත්තර දාන්න ඉගෙනෙන්න පුළුවන් කියලා ඒ වගේ හොඳ ගුරුවරු ඉන්නවා හොඳට ඇස්තරලා බලන්න අම්බියත් ඒ මුත්තේ මාත්ම නිවේදනය කරලා සම්පූර්ණ සරෙන්ද වෙන්න හැබැයි ධර්මයේ තමයි ගුරු එයා වුණත් වැඩියක් කියනවා නම් ඒක නෙමෙයි මෙහෙමයි කියලා දැන් කියල සාරගුත්තාඳුරුට පිංචාඳුර කිව්වේ අර සේකියාවක තියෙනවා පරිමණ්ඩලම් පාරු පිස්සාමි සික්කාර කරන්න පිරිමඳුරු කියන ලක්ෂණ ගානට ඒක අඳින්න ඕනේ කියලා ඒක සිවුරුපසක් ගාන්තිත් නැතිින්ද හැරෙදලා තිබුණා ඒක පෙන්වන නරි ගෞරවේ එතකොට උන්වහන්සේ අන්තික කෙනෙක් කියවගේ කියනට උන්වහන්සේ බුදුහාමෙන් තිහර දන ගහලා ඇඳලා කියලා මේ සාමයෙන් මහන්සිය මරමක් යමක් මතක් කළ දුන එකම ස්මුදින් පිළිගන්නවා කියලා ඒක කායගත සති බලය තමයි ඒ වගේ අපට පෙන්නේ නැතින අපිට නොපෙන අපිට නොපෙනෙන කෙනා ඒවා අනිත්‍යයට පේන අප ළඟ තියෙනවා එනිසා ඒවට එම්කන් දෙන එක හොඳයි එම්කන් දෙන එක හොඳයි නම් අපි නතර කරන බුදු සරණයි ධර්මය අත්හරින්න දෙපා මොන හේතුව නිසා හරි අපෝ පිටේ කරන ගුරුවරු අපිට හමු වෙනවා නම් පරිස්සමින් කරුණාවෙන් ඒක තියෙනවා ලෝකේ තියෙනවා එහෙම පැහැදිලිවම තේරෙනවා එනිසා තමයි අපේ සමහර ගුරුවරු කොහොමද මා ගුරුවරයා කියන්නේ නැතුව අයින් කොහොමද ඒකට ඉඳ දෙන්නේ මම දන්න ගුරුවරයෙක් කිව්වා සමහර අය ඉතින් කකුල් දෙක අල්ලව අඳින්න කිව්වොත් කවදාවත් සමස්කාර පිළිගන්නේ නැහැ එයාත් ඒකට ඉඳ ගන්නවා ඊටකින් නඳුමක් ගන්න බැරි හින්දා ආයෙම අඳින්නේ නැහැ ඒ කට්ටිය නරකට නෙමෙයි ඒක ඉතින් අර මේ වගේ රටවල වල එහෙම වෙලා තියෙනවා ඒ නිසා ඒ වගේ නවබෝධයෙන් ඉන්නවන පරිස්සමින්ින්දත් ඕන හැබැයි සබ් මේ ධර්ම සාකච්ඡාදී අපි උනොන්ට ගුරුවරු වෙමු උනොන්ට ශිෂ්‍යයන් වෙමු බොහොම පිං හෙතු ලකු දවක් කරන අපකාට උත්සන්න නැනම් අපි සද්දේ පොඩි ප්‍රශ්නයක් මම නැතනම් චුට්ටක් ඒක කෙටි විස්තර කරත් කමක් නැහැ අර කිව්වා වගේ අපි දැන් කල්‍යාණගත ගුරුවරු වෙනදෙන කල්‍යාණ මිත්‍ර හැටියට සමහර වෙලාවට අපිට පාවිච්චි කරන්න තියෙනද අහනවානේ සමහර මොකද කරන්නේ කියන මන් කියන එක ඒ කියනකොට අපිට ඒගොල්ලෝ හොඳ චේතනාවකින් අහන ඒගොල්ලන්ට සම්පූර්ණ ජීවනක් හරි මොකද දැන් සෙන්වන්දන් කියෝගේ ධර්මයේ ගුරුත්වයේ පත් කරගන්න තත්ත්වයක් සාමාන්‍යකෝ ධර්මයේ කියන එකවත් දන්නේ නැති අවස්ථාවකට පත්වෙලා දැත්ත මේ සතයගේ ධර්මයේ කියන එක අහරින් අහරවත් නැති අය අපෙන් අහන අවස්ථාවක් තියෙනවා ඒක සමහර වෙලාවට අර ඒ කරුණාව හරි අපේ තියෙන එක්කෝ ඒක මොකක් කරලා අකුසල හිතක් අකුසල චෛත්‍යයක් ඉන්න හරි අපි දීපත් වෙනවා සමහර වෙලාවට යම්කිසි දෙයක් පැහැදිලි කර දෙන්න හරි මේ අවස්ථාව දෙන්න බක් කරලා දැක්ක අර අපි ඒගොල්ලන්ගේ මට සුද්ධ කරන්න උදව් කරන එකෙන් ඒගොල්ලන්ව තව මඩලාවනවා වගේ එකක් වෙලා වෙන අවස්ථාවලු දැක්කම අපිත් මඩ ගා ගන්නවා අපිට සපයාකට උදාහරණයක් දෙන්නත් එහෙම අපි තනවා තියවි අපි සූර වල ඉඳලා තමයි තනකොල කණ එක දැකලා හරක් අපි තනකොල ගෑම හොඳයි කියලා හිතාගෙන සුද්ධ වෙන හදනකොට ඒක ප්‍රතිකර දෙගෙන අපි අනිත් පුරන්ට තනකොල කවන්න ගිහිලා අපිත් අසුචි කරන අවස්ථාවල් එලා තියෙනවා. ඉතින් ඒ වගේ නොවි කියන්නේ කොහොමද එහෙම අවස්ථාවන් සත්‍යම ඉතින් නැහැ ලොකු කරේ. ඒ වගේ අවස්ථාවලදී අපි කොහොමද මේ අපිවත් දේරගෙන ඒගොල්ලන්වත් දේරගෙන දෙයක් කරන්නේ නැත්නම් නොකිය ඉන්නවද? ඒ වගේ අවස්ථාවල් අපි ගොඩක් ගායට මතකලා දැන් මේක ප්‍රශ්න අහන්නේ මම වගේ ගොඩක් අයට ඒ වගේ ප්‍රශ්න ඇති වෙන අවස්ථාවල් කියන නිසා ඒකට ප්‍රයෝජනක් වෙන්න මටත් ප්‍රයෝජනක් වෙනවා. ඒක තමයි ඒකත් කෙටියෙන් තේරුම් ගන්න. අපි පුරුදු කරගත්ත කර්මු කියන්නටම යන්නේ නැතුව අපි බලන් හිටුණ ඒකට විවුර්ත දෙකක් තමන්ගේ ප්‍රතිපදාව තුළින් අනිත්‍යයට තේරෙනවා. එතකොට ඇවිල්ලා ඇහුවොත් කියන තත්ත්වෙ විතරක් යන්නේ. තර්කින් නම් යන්න බෑ. බුදුහාමුදුරුවෝ ලෝකයේ මාත්‍යක වාද කරනවා මම ලෝකයේ අත්‍යක වාද කරන්නේ නැහැ කියලා. දැන් උපක බුදුරන්ද දිවෙදික් කරලා හොල්ල රුහුල්ල කියන්නේ යන්න මම අනන්ත ජින කිව්වයි කිය. ඒ වගේ උච්චං කරන්නට ඉන්නෝ. ඒ නිසා ඒ කට්ටිය උපතින් බෞද්ධ හරි එහෙම උනායි කියලා ආධ්‍යාත්මිකත්වයට ආවා කියලා හිතන් දෙපා. ඒ වගේ අයට බුදුහාමුදුරම හම්බෙන්න ඕන. බුදුහන් බුදුරේක්ම හම්බෙලා ඒක තේරුම් ගනීවි. ති කරුණාතුරම නැති මේක කිය මං හරි කියලා ඔප්පු කරන්න හදන එක තමයි ගොඩක් වෙලාවට අපිට වරදින අපිට ටිකක් මගේ හරි මත වරදින ඒ වාචේ නේද නේ අපි හරි කියලා ඔප්පු කරන්න හදන හොඳ කරුණාවෙන් ධර්මයේ කියලා දෙන්නේ මේක අපි මෙහෙම කරමු එච්චරයි අපි කරුණාව තියාගන්න කරුණාවෙන් උදව් කරමු ලෝකෙට එච්චරයි තියෙන්නේ දුප්පත්ට උදව් කරමු අසරණයන්ට උදව් කරමු උක්කුරුල්ලෙකුට හරි කණ්ඩ දෙමු ඒ ටික තියෙනවා නම් හොඳට හැබැයි කක්කහට නිසා තමයි එක්සිට් ගන්න එක හොඳයි සමාජයේ තියාම ඕම තමයි ඒක කොයි සමාජෙත් එහෙමයි කොයි සමාජෙත් පැවිදි නොපැවිදි ශ්‍රමණ බ්‍රාහමණ පොලිටික්ස් තියෙන එකින්ද ඒක හැටි ඉතින් මම චීන කෑම කන්න කැමතියි කියලා ඉන්දියන් ඇයට චීන කෑම හොඳයි කියලා කියන්න යන්න හොඳද? සීකට කැමති චීන කෑම කන්න. ඒ වයි. මම පවුල් කේක් කන්න කැමති අනිත් එක නම් කැරට් කේක් චීස් කේක් කන්න කැමති. මං ගෙතින් කියන්න හොඳද? ආ මේක සිම්පල් කේක් එකක් කෝපේට් මේක. ඒ වයි. ඉතින් මම ඇඩ්වර්ටයිස් කරන්න හොඳ නැහැ මංගේ රෙස්ටුරන්ට් එක. ඒ ඔක්කොම මගේ රෙස්ටුරන්ට් එකේ තියෙන්න ඕනේ. හුදම දේ තමයි මගේ ප්‍රතිපදාව තුළින් කරුණාව මෛත්‍රිය තුළින් ඒක යවන්නේ. එච්චරයි තියෙන්නේ. අනිත් අය විසින් ඒක වෙනස් විදිහට අවබෝධ කරගන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මහා යමා මහා පෙරහැර පහන් දුන්නානේ. පරණ යාරු තිබෙන්නේ නැහැ හිතවතුන් විසින්. එහෙම එකක් තියෙනවා. ඊළඟ අපි ඉතින් කතා කරන්න ඉතින් ඊළඟට පාරන මම ත්‍රිපිටක වාගීශ්වර ආචාර්ය රාජකීය පඬිතුගේ එහෙම නැත්නම් මුළු හිසක් එහෙම නැත්නම් කහපාට ඇඳුමක් ඒ වගේ තියෙනවද? මගේ උපාධි මොනවද කියලා අන්ත එක්කන බලනවා. එහෙමත් එකක් තියෙනවා. එක එක්කනගේ රුචි අරුචිකම් වෙනස්. ඒ නිසා පරිස්සමින් කියන්නේ ඒක තමයි හොඳම දේ තමයි. පරිස්සමින් කියන්නේ. එක තේරුනහම එයා අතාරින්න ඉන්නේ ඊට පස්සේ කල්යාණ මිත්‍ර. එයාගේ පරිස්සම් යනකොටනේ බලතු කරසන පරම්බන වෙන ඊට පස්සේ තාපසක්කාර සිදුවක මං අගේ කරනකොට ඒක මට තුම හිංසාවක් වෙනන්ත මේ උදාහි ධර්මෝ පික්වේ තාපසක්කාර සිදුවක කීර්ති ප්‍රශංසා පිළිවර කියන එක දරුණු අන්තරායික අනුත්තරස යෝගක්ෂේමස් අන්ත යෝගක්ෂේමයට ඒක බාධාවක්. එතන පුළුවන් තරම් තනියෙන් තනියම ගන්න අපිය කියන බාරාංශෙන් එක්සිට් ගන්න පුළුවන් තරම් එක්සිට් ගන්නවා. කරුණාවෙන් යමක් කියන එක තමයි හොඳම දේ. නැත්තම් කොහොම හෝ සමහර අය පිළිගන්නේ ඒක තමන් කර ඉස්සර ආත්ම පුරුතිලා දීම කියලා උදාහරණ කියන්නේ ඒක දැන් අපි කිවි කරුණ ටික අනිත් අයට පිළිගන්නේ එහෙම කත්තිය. ඉන්න ඒ වගේම සංස්කෘතිය විසින් මොකද ඇත්තන්ට තීග කෙන තියෙන එතකොට මෙයා කොහොමද මොනේ කියලා එකක් කර තීග එකක් තියෙනවා. මාත් බෞද්ධයක් බෞද්ධයක් කොහොමද සුදු බෞද්ධෙක් වුණේ මං කළු බෞද්ධෙක් වුණේ කියලා එයා හිතෙනවා. අනේ වගේවත් නේ චේන්ස් අපදෙස්සන් එන්ටෝන ඉතින් සමාජයේ කියන කෙන දෙයක් කරුණාවයිත් පමණයි හොඳමද කරුණාම ඇත්තින් යාම නාරද මුනිවි කියලා හින්දු ආගමේ ඉන්නේ අර තැනක් නෑ ඉන්න තැනක් නෑ. නමුත් එයා කියලා දෙනවා නමුත් ඒක ඇත්ත දන්න එයා නිසා ඒක ඉගෙන ගත්තේ කියලා. එයා තමයි ඒක කියලා දෙන්නේ. ඒටි යුතුකම කරන කීපරදී ඒ තමන්ට යුතුකම කළා ඉන්නේ. ඒක කොහොම සත්‍ය අවබෝධය තමන්ට එනවා. ඉන්දියාවේ තියෙන කතන්දරයක් විත්තල කියන ප්‍රශ්න මේ විත්තලයි කියන ඇත්තම gadulit ප්‍රශ්නට ගල් ප්‍රජන් කියනකොට ප්‍රශ්න විත්තලා කියලා කියන්නේ ආත gadulයක් උඩ යයි වී මොනවාද ෆ්ලූට් එක ඒකට දිව්‍යෝනේ තෝට ඒක අවතාරය ඒ කතන්දරේ මේකයි හොඳ ගන්න දෙයක් තියෙනවා කතන්දරේ. ඒක දුප්පත් මිනිස්සෙක් හිටියා බොහෝ දුප්පත්. පොල් කන්දක් උඩ නැගලා හිටියා. හිටි රන්දක් උඩ ගෙදරක දුප්පත්. ඒක අම්මට කොම සත්කාර කළා කවුරුත් නැහැ. නංගිලා මල්ලා කරා නා තාත්තත් නැහැ අම්මා අස්තනේ කියලා අම්මා. දෙවදෝ කර සන්දෙන් බැලලා ගිහිල්ලා වැඩ කරලා වැඩ කරලා වැඩ කරලා හැන්දෑවට උදව්ක. පුතුම දේ උදව් කරනවා. ඒ අම්ම මැරෙන වෙලාවට න්යාය ගිහිල්ලා උදව් කරනවා. උදව් කරනකොට රෑ මේ ලොකු ආලෝකයක් නිල් පාට ආලෝකයක් පත්වලා අභික්කන්තා රත්ය අභික්කන්ත වන්න කේවල කප්පන් ජේතුනන් කියවා ඒක පාට ආලෝකයක් අතන එයාගේ ඉදර පහනයි පැල්පති පහන්න එයා කිව්වා ඔයා ක්‍රිෂ්ණ භක්තිකේ මම මේ ක්‍රිෂ්ණ අවතාරය වට උදව් කරන්න ආවා කියලා මේ එතකොට එයා කිය මට දැන් ක්‍රිෂ්ණ ජීන්න දැන් මට හොනේ අම්මට උදව් කරන්න මම මේ මැරෙන් හද දෙනවා කරන එක ආවට මේ දුරවල යන්න කියලා එයාට ඒ කියන කතාවන්න ක්‍රිෂ්ණාවයි කියලා පවිතා මිනිත්තුමි ඔක්කොම පූජකවරි බ්‍රාහ්මණවරි මේ ක්‍රිෂ්ණාලෝකය දැක්කා කියලා ඉතාලගෙන යනකට ආවා එවිලා කිව්වා ක්‍රිෂ්ණාව දීරය කියලා මන් දන්නේ නැහැ මම මේ පේනනම් යම්ම නැතිනවා අම්ම නැතිල මං ඒක මේ ඊට පස්සේ බලනකොට දොරළඟට දඹරත්තරණින් අඟල් හත අතක මේ ගඩොලයක් උඩ අඟල් හත අතක ක්‍රිෂ්ණ මේ හුත් පිටිකක් තියලා එයා තමයි ක්‍රිෂ්ණ විත්තල් ක්‍රිෂ්ණ කියන්නේ එයාට. කතන්දරේ මේකයි. තමන්ගේ යුතුකම කරාම නිබ්බානේ තමන් තුළට එනවා. දෙවියෝ තමන් ළඟට එන. එහෙල දුක්ක. එතකොට අර ඇත්තෝ ඊට පස්සේ එතන ඒ කතන්දර කියන්නේ ඔක්කොම තුළ ඊයේ මෙයා අම්මා ගැන බල බල හිටියා. මේ අරගෙන උදව්වක් කෙරේ කිසිම තැකීමක් කෙරේ නෑ. ඒ වගේ තමන්ට තියෙන යුතුකම කියන එක අපේ ඩියුටි තියෙනවා. ඩියුටි ඩිස්ලව් කරගෙන කරගෙන ගියාම ධර්ම ඩියුටි හරි ආධ්‍යාත්මික ඩියුටි හරි රිලිජියස් ඩියුටි හරි රිලිජියන් වෙන්න කියසෙන් දරන් ඒ පච්චර භයානකයි. නමුත් මේ ඒක තෙක් කරගෙන ගියාම ඔක්කොම හොඳට අතර සිත් වෙන කට්ටිය ඊට පස්සේ එතන විහාරේ විහාර ක්‍රිෂ්ණ ටෙම්පල් එකක් හදලා ආය ආහිචි අයිතිකාරයා කරලා ඒක තැන්පත් කරලා තියෙන තියාට සම්පූර්ණ ජීවත් වෙන්න විදිහක් සැලසුනා කියලා. ඒකේ ඒ වගේ අපිට තියෙන යුතුකම අපි කරාම හරියනවා. අනිත් කොහොම වෙනවා අපිට ඉතා ගන්න තියෙන්නේ. කවුරු හරි ධර්මයේ වාද කරන්න આવත් වාද කරන්න එපා. අපිට ඒ දිහා වෙනකොට කතා කරා අපි කරත් ගැන කතා කරමු. අපි ග්‍රෝසරි ගැන කතා කරනවා. ඒවට යන්නත් එපා. තින්සයි ගත් වෙලාවට ඒ වගේ වෙනකොට අයින් ගන්න එක තමයි හොඳම දේ. කරුණා මෛත්‍රියෙන් එනවනම් කරුණාවෙන් කියනවා. ඒකෙත් එහෙම නේද මේකෙත් මෙහෙම නේද කියලා කියනවා. තමන් හැබැයි දෘෂ්ටියකට අනුව අද දිට්ඨියකට කිවි විහුවකට ඇලවිලි ඉන්න හොඳ නැහැ. එහෙම වුණත් තමයි තාපද. මොකද අනිත් එක්ක නා අතාරින්න කැමති නැහෙනේ. අර විකුණානන්ද කියන්නේ අර ලාංගුව දෙනකොට කම්බා දෙනකොට ඒකට දීලා දාන එකට ඒකට වැටෙන මාත් ඇද්දොත් තමයි ඒකට අදී. සකම්බය දිල්ලකට පුරුදු වෙන්නේ නැතු ඉන්නවනම් හොඳයි කියලා හිතෙනවා. කම්බය දිල්ලකට පුරුදු වෙන්නේ නැතිට අපිට තෝරට ක්‍රිෂ්ණ මිත්‍රවත් නැතුවම කියන්නේ කියලා හිතලා කියලා අපිට ලැබෙන උදව් ඒකට ලෝකීන ආධ්‍යාත්මිකද මා කියන්නේ ආධ්‍යාත්මික උදව් ලැබෙන බුදුසන්න සමාවෙන් හින්දු කතා කිව්වා. සාදු සාදු සාදු බොහොම පින් හැම දිනටම සාකච්ඡාවට එකතු වුණාට අද මේ ඉතාමත් වගනා ධර්ම කෞෂ්ට ඔට්ටසකට සාකච්ඡාවෙන් ඉස්මතු කරගන්න ලැබුණා. ඉතින් මම එහෙනම් ගෞරවයෙන් සත්‍යීත්වයට ආරාධනා කරනවා. සත්‍යීත්වමානේ අපි එහෙනම් අද දවසේ සාකච්ඡාව නිමා කරමු. තිරුවන් සර්. සම්යක් සම්බුද්ධයන් වහන්සේ අපේ සාතුන් වහන්සේ අතිරිමත් උතුම් පුදුම හිතන වහන්සේ අපි වාග්ය සම්පන්නයි. පිපාදි සම්පන්න සපුල්ුවන් තරම් මම දීවෙන හැටියට මම කියන සබන් කෑල්ල දීවිල යන හැටියට මම කියන කපුරු බෝලේ අතුරු දහන් වෙන හැටියට අපි මේතෝට එක හරියනවා. අමුතු දෙයක් නෑ අපිට ලැබිලා. මේ අපි කාගේ බඩවල ටික සමානයි, වකුගඩු සමානයි, දිව සමානයි, විශ්තම් ප්‍රතිස්ටි ටික සමානයි, රාහුල සමානයි, කොණ්ඩේ සමානයි, අපි යටිපාලෙම සම සමානයි, ධනිස්සයම සමානයි. මහ ලොකු දෙයක් ලැබිලා නැහැ. අමුතු දෙයක් ලැබිලා නැහැ. කවුරු පින්නම් බැටරිලින් කවුරු පින්නම් ටිකක් පාවිච්චි කරන එක එක පාට ගන්න කවුරු එක්කෝ කොකුන්ස්ල මරලා ගත්ත සිල් පාවිච්චි කරන නැත්තම් බැටරිලු හවන් ගහපු වගේ සපර්තු දාන ඕ ටික කරක ඉන්න එක එක විදියට තිරන් අමුතු දෙයක් නැහැ. කවුරුත් කන්නේ කියලා කවුරුත් චිකන් කනවා නම් චිකන් සත්තු ගේව කවුරුත් කනවා නම් බාස්මති කුල්කප්පි පත්නි සහදපු බාස්මති දාදී පිරාගෙන යම්මලත් වාචිලා සියලා ඔය කරකිට අපි අමුතු දෙයක් කරන්නේ නැහැ. බැලුවා කවුරු බතුල් ටිකක් බොනවා, කොකා කොලා බොනවා, පෙප්සි බොනවා, යෝගට් කනවා, බත්තල කනවා, උම්මලකද කරනවා, කහ මිරිස් දාලා තුණු පහ දාලා අලබෙදුම් කරන ඔක්කොම කරලා තියෙන්නේ ටික විතරයි. ඊට එහා ළමක් කරලා නැහැ නිසා මේ අමුතු කෙනෙක් නැහැ මෙතන. පංචස්කන්ධය උපාදාන කරගත්ත විදිහට යනවා. ඒ එච්චරයි සිද්ධවල තියෙන්නේ. ඉතින් ඒ නිසා අමුතු දෙයක් නැහැ. අපි අපේ ගෙනව බලමු. බලනකොට තේරෙනවා අපිට. ඒකට උදව් කරනවා. ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික ගුරුවරුන්ට කෘතඥතාවක වන්දනා කරන තථාගතයන් වහන්සේ අසරිමත් උන්වහන්සේට ඒ ධර්ම මාර්ගය කියලා දුන් ඒ සුපරිපන්න අස්ථාදී පුජ්‍යල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සියලු දෙනාටම নমස්කාර පූර්වක පින්කිරීමමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සියලු දරාගෙන පෝෂණය කළ කාන්තාව සුපත් වේවා පියානන්ද තරමු යහපතම දැක්කිට දලුවත් මහත්මතත් පින් කල්‍යාණ මිත්‍යන් මිත්‍රයන්ටම දෙනාට පින් සද්ධා විරේ සති සමාධි ප්‍රඥා ක්‍රමී මෝකරාගොස් අපේෂය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාත නිරාමිස සේවයක් සිදු කරනු සඳහා වචනය වැදගත්. නිරාමිස සේවයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානෙ අවබෝධ වේවා යැයි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි, කල්‍යාණ මිත්‍රනාට පිං. බුදු සරණයි, බුදු සරණයි, බුදු සරණයි. සාදු සාදු සාදු.